සම්පූරිතාපමිත පාරමිතාබලේන විද්වන්සියෝ කිල කිලේස සමෝහජාලං තේනේව ලන්ද අරහං අරහෝතිනාමං වන්දාමි බුද්ධ මමලං හදයේට පෙන්වා සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයම් බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයම් බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයම් බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තේනමානේ බික්ඛවේ පුඤ්ඤ කිරිය වත්තෝනි දානමයං පුඤ්ඤ කිරිය වත්තෝ සීලමයං පුඤ්ඤ කිරිය වත්තෝ භාවනාමයං පුඤ්ඤ කිරිය වත්තෝති ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සංවැලි මෛත්‍රී භාවනා මධ්‍යස්ථානයේහි මාසිකව සිදු කෙරෙන සීල සමාදන වැඩසටහනයි මේ අද සිදු කරනු ලබන්නේ. ඉතින් එහෙදී සවස් වරුවේ සිදු කරන ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාවටයි පින්වතුන් සහභාගී වන්නේ. අද අප බලාපොරොත්තු වන්නේ බුදු දහමේන මූලික කරුණු කිහිපයක් අනුපිළිවෙලින් විස්තර කරන්නට. ඉතාම සරල කාරණේ ඉඳලා ගැඹුරට යනකන් බුදුදහමේ අනුපූර ප්‍රතිපදාවත් ඉලක්ක කරගෙන කරුණු ටිකක් පැහැදිලි කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ සමස්ත දේශනාවම ගත්තොතින් ඉතාම පැහැදිලි කාරණයක් තමයි උන්වහන්සේ දේශනා කර තියෙන සතුට ලබන ක්‍රමය ගැන. සන්තුට්ඨි පරමං ධනං සතුට තමයි කෙනෙකුට තියෙන ලොකුම ධනය විදියට සඳහන් කළේ. අන්නේ සතුට ලබන ක්‍රමේදී තමයි බුදුහාඳුරු දුක ගැන දේශනා කළේ. එතකොට සතුට ලබන නම් සතුටට විරුද්ධ වෙච්ච පැත්ත ගැනත් කියන්නට ඕන. අන්නේ නිසා තමයි දුක ගැන පැහැදිලි කළේ. දුක ගැන පැහැදිලි කළේ දුකෙන් ඉන නෙවෙයි දුකෙන් නිදහස් වෙන්න. නියම සතුට ලබන්නටයි උන්වහන්සේ මාර්ගය දේශනා කළේ. ධර්මයේ තියෙන ඉතාම පැහැදිලි ලක්ෂණයක් තමයි අනුපූර ප්‍රතිපදාව කියන එක. අනුපොබ්බ කිරියා, අනුපොබ්බ පටිපදා, අනුපොබ්බ සීකා ආදී වශයෙන් මේක සඳහන් වෙනවා. උදාහරණයක් සඳහන් වෙනවා පහරාද සූත්‍රයේ මහා සාගරයේ වෙරළේ පටන් ක්‍රමයෙන් ගැඹුරට යන්නේ. එක විට සාගරයේ ගැඹුරු වෙන්නේ නැහැ. සාගරයේ ටිකෙන් ටික ගැඹුරට යන්නේ. අන්නේ වගේ තමයි මේ සම්බුද්ධ ශාසනයේ බුදුහාඳුරෝ දේශනා කරපු දහම් මගත් ටිකෙන් ටික ගැඹුරට යන්නේ. අන්නේ නිසාම තමයි බොහෝ දෙනෙක් මේ සම්බුද්ධ ශාසනය කෙරෙහි පැහැදිලා කටයුතු කරන්නේ. ඕනම කෙනෙකුට මේ දහමින් කිසියම් දුරක් යන්නට පුළුවන්. කිසියම් ප්‍රමාණකින් ප්‍රයෝජන ගන්න පුළුවන්. අන්නේ අනුපූර ප්‍රතිපදා අපි තේරුම් ගත්තොත් එකාතකින් අපිට ගැඹුරට යන්න පුළුවන් වගේම අනිත් අතින් දැනට තමන් ඉන්න ස්ථානය තමන්ට තේරුම් ගන්න පුළුවන්. දැන් මේ ධර්ම දේශනාවේ මුලින්දාම ඉතාම සරල කාරණෙන් දැන් ගැඹුරට පැහැදිලි කරනවා. එතකොට පැහැදිලි කරනකොට ඔබ හොඳට අවධානයෙන් ඉන්න, ඔබට මේ කියන කරුණු වලින් කොතෙක් දුරට දැනට ඔබට තේරිලා තියේද, කොතෙක් දුර ඔබ පුහුණු කරමින් ඉන්නවද, කොතනින් පස්සේ ටිකද තමන්ට තේරිලා නැත්තේ, කොතනින් පස්සේ ටිකද තමන්ට තාම පුහුණු කරන්න බැරි වෙලා තියෙන්නේ කියන එක ගැන හොඳ සිහියෙන් ඉන්න. ඒක එකිනෙකනටම වෙනස් වෙනවා, හැම දෙනාටම සමාන නෑ. ඒ නිසා තමන් ගැනම ධර්ම ශ්‍රවණය කරනවායි කියන්නේ හරියට තමන් ඉස්සරහට කණ්ණාඩියක් දෙනවා වගේ, කැඩපතක් දෙනවා වගේ. ධර්ම ශ්‍රවණය කරනකොට ඇත්තටම තමන් කවුද කියන එකමයි තේරෙන්නට ඕන. අපි බොහෝ විට බලන්නේ යන්නේ අනිත් කට්ටිය කොහොමද කියලා බලන්නේ නේද? නිතරම අපි ඇස් දෙකෙන් අනිත් කෙනා මොනවද කරන්නේ, කොහොමද හැසිරෙන්නේ කියන එක තමයි අපි බලන්නේ. නමුත් ධර්මයේ කියන්නේ පින්නතුනි හරියට තමන්ගේ මතන කණ්ණාඩියක් දෙනවා වගේ, තමන්ගේ ජීවිතය ගැන තමන්ටම තේරුම් ගන්න අවස්ථාවක් ලබා දෙනවා ධර්මයේ කියලා කියන්නේ. ඒ නිසා බණ අහලා ඉවරුනහම නිතරම හිතන්නට ඕන තමන්ට ඒකෙන් මොකක්ද ඉගෙන ගන්න පුළුවන්, තමන්ගේ ළඟ තියෙන අඩුපාඩුකම් මොනවද කියලා තමයි නිතරම හිතන්නට ඕන. නමුත් අපි අතින් අඩුපාඩුවක් වෙනවා මෙතෙන්දී. මොකද්ද බණක් අහලා ඉවරුනහම කියන්නේ? ඔයාට නම් හොඳ බණ ටික හාමුදුරුවෝ කිව්වේ, අහවලා තිටි නම් හොඳ බණ ටික කියලා අනිත් කෙනාට තමයි අපි ආරෝපණය කරන්නේ. එහෙම කරන්න හොඳ නෑ පින්නතුනි. එහෙම වුණොත් අපට මේ දහමේ නියම ප්‍රයෝජන ලබන්න බෑ. ඒ නිසා දහම ලැබෙනකොට මේ තමන් ගැනමයි කියන්නේ, තමන්ගේ ජීවිතය ගැනමයි කියන්නේ කියලා වෙන වෙනම තම තමන්ම හිතන්නට ඕන. අඩු ගානේ දරුවටවත් කියන්න හොඳ නෑ ඔයාට හොඳ බණ ටිකක් කියලා. එයා තේරුම් ගන්න ඕනේ ඒක පස්සේ කියලා පැහැදිලි කළ දුන්නට කමන්නේ. නමුත් පළමුවෙන් තමන් මේකෙන් ප්‍රයෝජන ගන්න උත්සාහ කරන්න ඕන. ඇයි ඒකට හේතුව පින්නතුනි, අපි මේ ලබලා තියෙන ඉතාම දුර්ලභ අවස්ථාව. මේ අවස්ථාවේ දුර්ලභත්වය ඔබ දැනගත්තොත් ඔබ නිදාගන්න එකක් නැහැ. නිදා නොගෙන ඔබ ධර්මයේ ප්‍රැක්ටිස් කරයි. මේ ලබාගත් අවස්ථාව කොච්චර දුර්ලභද කිව්වොත්, ධර්මයේ ලැබුණ විතරක් නෙවෙයි මේ ධර්මයේ අහන්නට ඒක පුහුණු කරන්න අපි කොච්චර පින්වන්ත වෙලා තියෙද කියලා බලන්න. අපි කොච්චර පින්වන්ත වුණත් අපේ ළඟම දරුවෙක් හරි ඥාතිවරයෙක් හරි ලෙඩ වුණා නම් අපිට කොච්චර සල්ලි තිබුණත් ඇතැමිට මේ වගේ විවේකීව අපට බණ අහන්න පුළුවන්ද, ධර්මයේ පුහුණු කරන්න පුළුවන්ද? ඒ හේතු ටිකත් අපට සකස් වෙලා තියෙනවා. අපි හොඳට හිටිය විතරක් නෙවෙයි, අපි කොච්චර ඉහළ මට්ටමින් ප්‍රතිඵල ලබාගෙනද කිව්වොත් අපේ දරුවෝ ටික, අපේ ස්වාමි භාර්යාවන්, පරිසරය, අසලසියම්, මේ හැම දිනෙකමත් හොඳට ඉන්න පුළුවන් විදියට අපි සියලුම වාතාවරණය මේ වෙනට සකස් කරගෙන තියෙනවා. ඔබ ඇතැමිට කොච්චර ධනවත් වුණත්, කොච්චර දරුවෝ හොඳට හිටියත් ඔබේ ගෙදර පිහිටලා තියෙන තැන බොහොම අගෝචර පරිසරයක් නම්, සොර සතුරන් ඉන්න ඒ වගේ පරිසරයක් නම් ඔබට අඩු ගන්න මෙහෙම වෙලා බණක් අහන්න පුළුවන්ද? බෑනේනේ. ඒ හැමදේම බලන්න එකම මොහොතක තියෙන වෙලාව. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා දුගතියෙන් මිදින කෙනෙක් සුගතියට එන එක හරියට අර කනකැස් බෑවා විය සිදුරෙන් හස දකින්න වගේ කියලා. සුගතියට ආවිතරක් නෙවෙයි, සුගතියට ආපු මොහොතක සම්බුද්ධෝත්පාද කාලයක් මුණගැහෙන ලැබීම, ධර්ම ශ්‍රවණය කරන් ලැබීම. නැවත අර උපමාවම දේශනා කළ කියනවා හරියට කනකැස් බෑවෙක් විය සිදුරෙන් අහස දකින්න වගේ කියලා. ඉතින් ඒ තරම් දුර්ලභ අවස්ථාවක් මේ ලබාගෙන දෙන පින්වතුනි. ලෝකෙ ඉන්න බොහෝ දෙනෙක් කරදර කමකටොළු මැදයි ඉන්නේ. ලස්සනට හිනාවෙලා හිටියට වහා ප්‍රශ්න මැද බොහෝ දෙනෙක් ඉන්නේ. තමගේ දරුවන් පිළිබඳව, ඥාතීන් පිළිබඳව, රැකියා ස්ථානය ගැන, අම්මල තාත්තල ගැන නොයෙක් විදිහේ දුක් සන්තාපලින් බොහෝ දෙනෙක් ඉන්නේ. ඉතින් ඒ අතුරින් ඔබ හුඟක් වාසනාවන්තයි. ඒ වාසනාවන්ත ගැන නිතරම හිතන්න. ඒ හිතනත් එක්කම ඔබට ලෝකෙ ගැන පුදුම විදියට අනුකම්පාවක් ඇති වෙනවා. ලෝකෙට ඔබ කොච්චර පිහිට වෙන්න ඕනද? කොච්චර ලෝකය අසරණ වෙලා දින්නේ? ඒ අසරණ වෙලා ඉන්න ලෝකෙට මම කොච්චරනම් මෛත්‍රී සාගත වෙන්න ඕනද කියලා අපටම අප ගැන ලොකු ලෝකෙ ගැන අනුකම්පාවක් ඇති වෙනවා. අන්නේත් එක්කයි මේ දහමගේ ඉදිරියට යන්නේ. පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් මූලික වශයෙන් උගන්වන්නේ අපි මුලින් සඳහන් කරපු විදියට අපි වඩාත්ම සතුටෙන් ජීවත් වෙන ක්‍රමය. ඒ සතුට කියන එක තීරණය වන්නේ බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ බාහිර බඩමුට්ටු තිබුණොත් සතුට ලැබෙනවා කියලා. නැත්නම් තමන්ගේ රූප සම්පන්නිය හොඳට තිබුණොත් සතුට ලැබෙනවා කියලා තමයි බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ. ඒකත් කිසියම් විදිහක සතුටක් තමයි. නමුත් ඒ සතුට ඕනම වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. ඇයි ඒකට හේතුව? ඒ සතුට තීරණය වෙලා තියෙන්නේ බාහිර සාධකයක් මත. ඉතාම වැදගත් කාරණයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සබ්බං පරවසං දුක්ඛං සබ්බං අත්ථවසං සුඛං කියලා. ඒක තේරුම තමයි යම් කිසි දෙයක් යැපිලා තියෙන බාහිර සාධකයක් මත නම් ඒක දුකෙන් අවසන් වෙනවා. යම් කිසි දෙයක සතුට පැවතිලා තියෙන තමන්ගේ අභ්‍යන්තර කාරණයක් මත නම් අන්න ඒක තමයි නියම සතුට කියලා. මෙන්න මේක තමයි බුදුදහමේ මූලික පදනම. ඒ බාහිර සාධකයේ මත තියෙන සතුට ටික කලක් සතුටක් විදිහට තියෙන පුළුවන්. හැබැයි ඒක ඕනම වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. ඊළඟ කාරණය තමයි තමන්ගේ මත නම් සතුට තියෙන, තමන්ගේ සිත මත නම්, තමන්ගේ පුහුණුව මත නම් වැඩි දෙයක් තියා තමන්ගේ රූප සම්පත්තිය මතවත් නෙවෙයි නම් සතුට තියෙන්නේ. අන්න ඒක තමයි නියම සතුට කියලා කියන්නේ. අපේ සතුට තියෙන ගේ දොරිඩ කණම් මතනම්, අපේ සතුට තියෙන ඥාතීන් දරුවන් මතනම්, හිත මිතුරන් මතනම්, වැඩි දෙයක් තියා අපේ සතුට රඳා පවතින අපේ නිරෝගී භාවය රූප සම්පත්තිය මතනම්, ඒ කියන්නේ අපේ සතුට හැමදාම සතුටක් තියෙන්නේ නැහැ. ඒක ටිකෙන් ටික අඩු වෙලා යන දෙයක්. දැන් බලන්න අපි රූප සම්පත්තිය හොඳට තියෙන කාලේ තියෙන අවස්ථාවේ අපි කොච්චරනම් වෙලාවක් කණ්ණාඩි ළඟට යනවදනේ, කොච්චරනම් වෙලාවක් මූණ බලනවද අපි. නමුත් ඒක ටිකෙන් ටික අඩු වුණා නේනේ. අපි නිරෝගී කාලේ අපිට ශරීරය ගැන අපිට හුඟක් ආදරයක් කැමැත්තක් ඇති වෙනවා. නමුත් අපිට ලෙඩක් හැදුනහම බලන්න, උණ වගේ රෝගයක් හැදුනහම කයට කොච්චර පීඩාවක්දනේ. එතකොට මෙන්න මේක තමයි යථාර්ථයේ පිනතුනේ. මේ යථාර්ථය අපි තේරුම් ගන්නට ඕන. හැබැයි තමන්ගේ සිත මත, තමන් පුහුණු කරපු දේවල්, තමන් කරපු හොඳ කුසල දහම් සිහිපත් කරමින් අන්න ඒ දේ මතනම් සතුට ලබන්නේ. ඒ සතුට අර බාහිර ද්‍රව්‍ය පුද්ගලයන් මත තියෙන සතුට වගේ වෙනස් වෙන සතුටක් නෙවෙයි. ඒ සතුට බාහිර දේවල් වෙනස් වුණත් අර අභ්‍යන්තර සතුට, ආධ්‍යාත්මික සතුට වෙනස් වෙන්නේ නැහැ. අනිත් දේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉතාම වැදගත් කාරණයක්. ධම්මපදයේ පළවෙනිම ගාථා දෙක. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා මනසාචේ පදුට්ඨේන භාසති වා කරෝති වා තතෝනං දුක්ඛමන්වේති චක්ඛනවහතෝ පදං. මනස තමයි හැම දෙයකම ප්‍රධාන. මනස අපිරිසිදුව යමක් කරනව නම්, ඒ කියන්නේ හිතේ දැඩි ලෝභයක්, ද්වේෂයක්, මෝහයක් සහිතව නම් අපි යමක් කරන්නේ, අන්න ඒකෙන් කරන ක්‍රියාවෙහි ප්‍රතිඵලය දුකකට හේතුවක් වෙනවා. අපේ හිතේ යමක් කරද්දී තියෙන රාගයක් නම්, කෙනෙක් ගැන අමනාපයක් නම්, අවිද්‍යාව නම්, අන්න ඒ මත පිහිටල කරන ක්‍රියාවලින් අපට ලැබෙන දුකක්. සැපතක් වගේ පේනව තාවකාලිකව, නමුත් ඒක දිග කලක් තියෙන එක ඉක්මනටම දුකක් බවට පත් වෙනවා. මනසාචේ පසන්නේන භාසති වා කරෝති වා තතෝන සුඛමන් වේති ඡායවන පායිනි. ඔන්න සැප ගැන මේ කියන්නේ. මනසේ පිරිසිදු වන යමක් කරන්නේ අනිත් කෙනා ගැන මෛත්‍රියෙන්, පරිත්‍යාගශීලීව, නුවණින් යමක් කරන්නේ, අන්න ඒක තමයි නියම සතුටට හේතුව. එතකොට සතුට ගැන කියද්දී මෙන්න මේ කරුණ දෙක, නිර්ණායක දෙක ගැන හොඳ අවධානයෙන් ඉන්න. එකක් තමයි ඒ සතුට තමන් මත යැපෙන සතුටක්ද බාහිර දෙයක් මතද යැපෙන්නේ. ඒ වගේ මේ ලබන සතුට හිත පිරිසුදු ලබන සතුටක්ද නැත්නම් හිත පිරිසුදු කරගෙන ලබන සතුටක්ද කියලා. මෙන්න මේත් එක තමයි අප ඉදිරියට යන්නට ඕන. මෙන්න මෙහෙම යද්දී අපට වැදගත් සූත්‍රයක් මුණගැහෙනවා. විව්‍යංග පඤ්ච සූත්‍රය කියලා. දිනම් දීඝජානුකෝලිය කියලා එක්තරා කුල පුත්‍රේ බුදුරජාණන් වහන්සේ වෙත ඇවිල්ලා අහනවා, බුදුහාඳුරනේ අපට මෙලව ජීවිතයේ සාර්ථක වෙන්න, සතුට ලබන්න, පරලෝ ජීවිතයේ සාර්ථකත්වයේ සතුටට හේතු වන කාරණා දේශනා කරන්න කියලා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ මෙලොව ජීවිතය සාර්ථක වෙන්න කියලා දේශනා කළේ මොනවද? උත්තාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සම ජීවිකතා. උත්තාන සම්පදා මහන්සියෙන් වැඩ කිරීම. ඉගෙන ගන්න කාලේ නම් මහන්සියෙන් ඉගෙන ගන්නට ඕන. රැකිරක්ෂා කරන කාලේ නම් මහන්සියෙන් රැකිරක්ෂා කරන්නට ඕන. ඉගෙන ගන්න කාලේ ඊටාම වැදගත් දෙයක් ඒ කාලේ අපට යම්සි කැපවීමක් කරන්න වෙනවා. ඒකෙන් කියන්නේ සෙල්ලම් කරන්න එපා කියලා නෙමෙයි කියන්නේ. ඒ දේවලුත් අපි කරන්න ඕන. නමුත් අපි හොඳ ඉලක්කයක් සහිතව හොඳට මහන්සි වෙලේ කාලේ ඉගෙන ගන්නට ඕන. අර කතාවක් තියෙනවනේ. මහන්සි වෙන්න ඕන කාලේ හාන්සි වුණොතින් හාන්සි වෙන්න ඕන කාලේ මහන්සි වෙන වෙයි කියලා. අන්න ඒ නිසා ඉගෙන ගන්න කාලෙත් ඒ වගේම රැකිරක්ෂා කරන කාලෙත් උගක් මහන්සි වෙන්නට ඕන. හැබැයි ඉතින් ඒ ඉන්න අවස්ථාවේදී අපි යම්සේ සතුටක් විඳින්නත් ඕන. ඉගෙන ගන්න කාලේ නම් ඉගෙන ගැනීමත් එක්ක සතුට වෙන්නට ඕන. දරුවෙක් හදනවා නම් දරුව කුඩා කාලේ සතුට වෙන්න ඕන. දරුව ලොකු වෙලා සතුට විඳිනවා කියලා හිතන්න එපා. දරුව මේ මොහොතේ ඉන දවසේ අද දවස තමයි දරුවත් එක්ක සතුටෙන්ම ඉන්න පුළුවන් දවස කියලා හිතන්න. දැන් බලන්න අවුරුදු 25ක් ගිහිල්ලා බලනකොට දරුව කොහෙද ඉන්නේ? දරුව ඇතැම්ර විශ්වවිද්‍යාලේ නැත්තම් විවාහ වෙලා වෙන ගෙදර ගින්නේ වෙන රටක ඉන්නේ වෙන ස්ටේට් එකක සමහර ඉන්න ඔබේ ළඟවත් නෑ දරුව. ඔබ හිතන්නේ දරුව මේ ටික ඔක්කොම ඉවර කළා සතුට වෙන්නේ කියලා මොකද්ද වෙන්නේ එහෙම නොවති. දරුව ඔබේ ළඟවත් නෑනේ අර ඇල්බම් ටික බල බල සතුට වෙන තමයි තියෙන්නේ. අනේ පොඩි කාලේ මගේ දරුව බඩ ගන්න කාලේ හරියම ලස්සනයි. ඉස්කෝලේ යන කාලේ බොහොම ලස්සනයි කිය කිය පින්තූර ටික බලන්න තමයි වෙන්නේ. අපට බොහෝ විට අපේ ලක්ෂණයක් තමයි සතුට කියන එක අපි හිතන් ඉන්නේ අනාගතයේ සතුට තියෙන කියලා. මෙන්න මෙතනත් අපට වරදින ස්ථානය. අපිට හරි ඉක්මනක් තියෙනවා. අප දැන් කරන කටයුතු ටික කළේ ඉවරුණාට පස්සේ සතුට තියෙන කියලා. ඒ කියන්නේ අපි හැමදාම සතුට හොයනවා. සතුට විඳින්නේ නැහැ. ඒ නිසා තමයි අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. ඒ හෙට දවසේ පින්නතුනි කවදාත් එන්නේ නැහැ. ඒක අර අපි කියන්නේ ඔය බාලගිරි දෝෂිය වගේ හැමදාම ප්‍රාර්ථනා කරන්නේ අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලා. සතුට ගැන කියද්දී ප්‍රධානතම කාරණයක් තමයි ඔබ කල්පනා කරන ඔබ ඇත්තටම සතුට විඳින කෙනෙක්ද සතුට හොයන කෙනෙක්ද කියලා. ලෝකේ බොහෝ දෙනෙක් පින්නතුනි සතුට හොයන අය. සතුට විඳින අය නෙවෙයි. ඒකට හේතුව මොකද්ද? ඒ බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ සතුට තියෙන්නේ දැන් මේ අවස්ථාවේ කළා තියෙන වැඩ ටික කළේ වුණාට පස්සේ කියලා. දැන් බණහනකොට හිතන් ඉන්නේ බණහාලි වුණාට පස්සේ සතුට තියෙන කියලා. බණහාලි වුණාට පස්සේ හිතන්නේ ගෙදරට ගියාට පස්සේ සතුට තියෙන කියලා. ඊට පස්සේ හිතන්නේ උදේ වැඩට ගියාම ඒ කියලා. සඳුදේ වැඩ පටන් ගත්තාම හිතන්නේ සිකුරාදා වුණාට පස්සේ සන්තෝෂයි කියලානේ. ඔහොම ඔහොම හැමදාම යනවා. දරුව කුඩා කාලේ හැම හිතන්නේ ඔහොම ගිහිල්ලා කාලයක් යනකොට හරි වෙහෙසයි. ඊට පස්සේ මොකද්ද බලනවා? අනාගතේනේ සතුට තින අතීතේනේ. අනේ දරුව පොඩි කාලේ අපි මුල් කාලේ රැකියාව ලබාගත්තු මුල් කාලේ කියලා ඒ කාලේ අනේ බලන්න මගේ කොණ්ඩේ කොච්චර ලස්සනද, මං කොච්චර ලස්සනද කියලා අනිත් පැත්තට පින්තූර එහෙම පෙන්වනවා. බලන්න මගේ ඉස්සර ලස්සන, දැන් මගේ නෙමෙයි, මං ගොන් ලස්සන ඉස්සර. ඊට පස්සේ සතුට තින අර ඇල්බම් ටිකත් එක ෆොටෝ ටිකත් එක තමයි සන්තෝෂෙති. මෙන්න මෙතන තමයි පිනතුන අපට වරදින ස්ථානය. අපි සතර සොයන අය නෙවෙයි පිනතුනේ, සතර විඳින අය බාටපත් වෙනට උනේක පුළුවන්කම තියෙන්නේ අපි ධර්මයට ආවට පස්සේ. එදාට අපට හිතෙනවා අපේ ජීවිතයේ හොඳම ලස්සනම දවස අද දවස කියලා. හෙට දවස නෙමෙයි පිනතුනේ. අපට ජීවත් වෙලා තියෙන ඉඩ තියෙන ඉතුරු වෙලා තියෙන දවස් වලින් හොඳම දවස ලස්සනම දවස අදයි කියලා හැමදාම උදෑසන හිතන්න. හැමදාම උදේ ආදිනකොට හිතන්න අද තමයි මගේ ජීවිතයේ ලස්සනම දවස කියලා. අන්නේ දවස සාර්ථක කරගන්න බලන්න. අන්නේ දවස හිත පිරිසුදු තියාගන්න බලන්න. අන්නේ දවසේදී බලන්න මට කී දෙනෙකුට නම් උදව් කරන්න පුළුවන්ද? මගේ දෑතින්, මගේ දෙපයින්, මගේ ඇස් දෙකෙන්, මගේ වචන වලින් මට ඒ දවස ගෙවෙනකොට මට කී දෙනෙකුට නම් උදව් කරන්න පුළුවන් වුණාද කියලා බලන්න හැමදාම. මොනවාකත් බැරි නම් පින දෙන අඩු ගානේ සීල සත්තෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. දිනපතාම පිනුතුනි ලෝකෙ මිනිස්සු ඉපදෙනවා, මරණයට පත් වෙනවා. දවසකට ලෝකෙ මිනිස්සු 270,000 80,000 වගේ ඉපදෙනවා. දවසකට මිනිස්සු 160,000 විතර මිය යනවා. අපි හුස්මක් අරගෙන හුස්මක් පිට කරනකොට ලෝකෙ 4 දෙනෙක් මිය ගිහිල්ලා. අපි හුස්මක් අරගෙන පිට කරනකොට ලෝකෙ 6 දෙනෙක් ඉපදිලා මනුස්ස ලෝකෙ. ඒ ඉපදෙනාගෙනුත් බොහෝ දෙනෙක් පින්නතුනේ නොඑක් විදිය ලෙඩ රෝගات එක ඉපදෙන්නේ. ඉතින් අන්නේයට පුළුවන් තරම් සෙත්පතන අනේ නිරෝගී දරුවන් ලෝකෙ ඉපදෙන්න කියලා සෙත්පතන්න සුවපත් වේවා කියලා. මරණයට පත් වෙන අය ගැන හිතන අනේ ඇයි සුගතිගාමි වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. හොඳ තැනක ඉපදෙන්න කියලා. මෙන්න මේත් එක තමන්ගේ සතුට ටිකෙන් ටික වැඩි වෙන ආකාරය තමන්ටම පේනවා. පින්නතුනි මෙතෙන්දී දීඝජාන කෝලයට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ උත්තාන සම්පදා කියපු විදිහට මහන්සියල වැඩ කරන්නට ඕන අපි. ඒක සතුට ලබන හේතුවක් වෙනවා. ඕනෑම කෙනෙක් බලන්න ලස්සනට ඉන්නවා නම් මේ වගේ රටක ඒ බොහෝ දෙනෙක් මහන්සියලා හරියම කරපු අය. සමහර රටවල ඉන්නවා එහෙම නැති අය තියෙනවා නේද, ලස්සනට ඉන්නේ මහන්සිය වෙලා නැති ඔය වැඩ කරපු අය තියෙන්නේ. නමුත් අපි මේ රට ගම බලන්න. මේ රටේ යම් කිසි කෙනෙක් මහන්සියෙන් ලස්සනට ඉන්නවා නම් වැඩ කළා, ලස්සනට ඉන්නවා නම් ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මහන්සිය ප්‍රතිඵල. එතකොට අන්නේ මහන්සියෙන් වැඩ කිරීම සහ ධාර්මිකව කටයුතු කිරීම තමන්ගේ ජීවිතයේ සතුට ලබන හේතුවක් වෙනවා. මහන්සියල හරියම්ම කරන ධනය ආරක්ක සම්පදා කියපු විදිහට මනවින් සුරක්ෂිත කරගන්නට ඕන. ඒ වගේම කල්යාණ මිත්‍රතා කියපු විදිහට හොඳ මිතුරන් තමට ඉන්නට ඕන. මිතුරන් වැරදුනොත් අර හම්බ කරන ධනය සුළු මොහොතින් නැති වෙන්න පුළුවන්. එනිසා තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වයේ බලන ප්‍රධානතම සාධකයක් තමයි තමන් ඇසුරු කරන්නේ කවුද කියන එක. නැත්තම් කාගේ දේශනාද කාගේ වචනද ඔබේ කන් දෙකෙන් දවසට වැඩිපුර අහන්නේ? ඔන්න ඔබේ සාර්ථකත්වය, ඔබේ දියුණුව, ඔබේ සතුට බලන ප්‍රධාන නිර්ණායකයක් මේක. දැන් ඉස්සර වගේ අපිට කෙනෙක් සම්මුඛවම මුණ ගැහෙන්න ඕනේ නැහැ. කෙනෙක්ගේ දේශනාවක් ඇහුවත් අපි ආශ්‍රය කරනවා වගේමයි. කෙනෙක්ගේ හොඳ පොත මතක් කියවනවා නම් අපි ආශ්‍රය කරනවා වගේ. ඒ නිසා හොඳ දේශන වැඩිපුර අහන්න, හොඳ පොතපත කියවන්න, දරුවන්ටත් හොඳ පොතපත දෙන්න. එතකොට පින්නතුනි යන්න ඒකෙන් තමන්ගේ ජීවිතේ ලොකු පරිවර්තනයක් වෙනවා. කල්යාණ මිත්‍රතා. ඒක මෙලව ජීවිතයේ සාර්ථක වෙන්නත් කරුණක් විදියට ධර්මයෙන් සඳහන් කරලා තියෙන නිවන් දකින්නත් අනිවාර්යම ඕන එක. ඊළඟ කාරණය තමයි සමජීවිකතා. තමන් උපයන ධනයට අනුව වියපැදම් කරන්නට ඕන. නිතර වියදම් කරනකොට ඒක තමන්ගේ ආදායමත් බලලෝන එක කරන්න. පින්කමක් කරත් එහෙමයි පින්නතුනි. ශ්‍රද්ධාව තිබුණට විතරක් දෙන්න යන්න එපා. තමන්ගේ ධනයට ඒක කළමනාකරණය කරගෙන ඒක වියපැදම් කරන්න. තමන්ගේ දරුවන් ගැනත් බලලා ඒව කරන්න දෙන එක උපරිම සද්භාවෙන් දෙන්න. එතකොට පොඩි දෙයක් දුන්නත් ඒක අනිසංස වැඩි. බුදුදහමේ කියන්නේ හුඟක් දේවල් දෙන්න කියලා නෙමෙයි කියන්නේ. දෙන දේ කුඩා දේ වුණත් සක්කච්ඡන් දානන්දේති, සහත්කන් දානන්දේති, චිත්තකත්වා දානන්දේති, ආගමන දිට්ඨිකෝ දානන්දේති, අනපවිද්දන් දානන්දේති කියලා කරණ පහක් තියෙනවා. දිනක් බුදුරජාණන් වහන්සේ වෙත ආපු පුද්ගලයෙක් ඔහු දානය පුරුදු කරන ආකාරය ගැන සඳහන් කරනවා. ඔහු කියනවා ස්වාමීනි මම දෙන්නේ සුණු සහල් බතුයි කාඩි හොද්දයි කියලා. මේක තමයි දුප්පත් කෙනෙකුට දෙන්න පුළුවන් අවම ආහාරය. සුණු සහල් බතුයි මිරිස් හොද්දයි. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඒ දෙන ප්‍රමාණය නෙවෙයි වැදගත් වෙන්නේ. ඒ දෙන දේ ඔබ කොච්චරනම් සකසලද දෙන්නේ? කොයිතරම් ඒ සඳහා කැප වෙලාද දෙන්නේ? තමන්ගේ දෑතින්ද දෙන්නේ? කම්පල අදාගෙනද නිතර නිතර දෙනවද? ගෞරවයෙන් නම් දෙන්නේ? අන්නේක අනිසංස වැඩි කියලා. ඇතැම් වෙලාවට අපි හුඟක් පින්කම් කරනවා. නමුත් ඒ වියදම් කරන තරම් අපි අනිසංස ලබා ගන්නේ නැහැ. මේ කාරණේ දන්නේ නැති නිසා. අපි බොහෝ විට හිතාගෙන හුඟක් දේවල් දන් දුන්නොත් තමයි පින් තියෙන්නේ කියලා. එහෙම පුළුවන් කෙනෙක් දුන්නට කමක් නැහැ. නමුත් හුඟක් දේවල් දීමමනේ වැදගත් වෙන දෙන දේ ඉතාම ගෞරවයෙන් ආදරයෙන් කම්පල අදහගෙන පරිත්‍යාග කරන්න. ඒ කාරණේ නිතර නිතර ඉඩ ලැබෙනවාද පුහුණු කරන්න. දැන් කුරුල්ලන්ට කෑම ටිකක් ගෙදර දුන්නත් ඒක දිනපතාම දාන්න. හැකේ හැමස්ථාවකෙත් දාන්න. දැන් බුද්ධ පූජාව තියෙනවා නම් හැමදාම තියන්න ඕන කියලා කතාවක් නෑ මේක. හැබැයි ඒක වැඩිපුර කරර තරමට තමයි අනිසංශ තියෙනවා. හැබැයි නොකරයි කියන එක අපලයක් කියන එක බය වෙන්නත් එපා ඔබ. සමහර අය ගෙවලල බුද්ධ පූජාව තියන්න බය තිබ්බොත් දිගටම තියන්න ඕනේ කියලානේ. එහෙම එකක් නෑ පේනතුනි. එහෙම බුදුහාඳුර කොහෙත් නියම කළා නෑ. දීපු තරමට පූජා කරපු තරමට තමයි අනිසංශ වෙනවා. දෙන්න බැරි වෙච්ච දවසට හිතන්න ඔබ දීපු දවස් ගැන හිතලා සතුට වෙන්න. එච්චරයි. එතකොට මෙන්න මේ කරුණු හතර මහන්සියෙන් වැඩ කිරීම, ධනය සුරක්ෂිත කර ගැනීම, යහපත් මිතුරන් ඇසුරු කිරීම සහ ආදායමට සරිලන විදියට වියදම් කිරීම. මෙන්න මේක තමන්ගේ සතුට දිනු වෙන හේතු වෙනවා. ඕන දැන් සතුට ලබන දේවල් අපි දැන් මේ කරන්න කියන්නේ. ඔබත් දැන් පුහුණු කරන දේවල් මේවා. හැබැයි යම්කිසි තැනක් එනවා ඔබට අමුතුම විදියට ඇහෙන කරුණොත් ඒ මේ අතරදී. ඒ නිසා ඔබ ඉතාම සංවේදීව මේ කරුණ ටික අහගෙන ඉන්න ඕන. එතකොට පින්නතුනේ මෙහෙම යනකොට අපට අපේ ජීවිතයේ ගුණධම් පැත්තක් අපට සිහිපත් වෙනවා. ඒ මොනවද? අපේ දෛනික ජීවිතයේ තියෙන යුතුකම් ටික අපි හොඳට කරනවා. ඒක තමයි සිගාල සූත්‍රයේ දැක්වෙන්නේ. දෙමෝපියන් වශයෙන් දරුවන්ට කරන්න ඕන යුතුකම් තියෙනවා. දරුවන් වශයෙන් දෙමෝපියන්ට කරන්න ඕන යුතුකම් තියෙනවා. සාමි භාර්යාවන් වශයෙන්, රැකිරක්ෂා කරන අය වශයෙන්, මිතුරන් වශයෙන්, ශ්‍රමණ බ්‍රාහ්මණයන් වශයෙන් ඔවුනොවුන්ට කරන්න යුතුකම් තියෙනවා. අන්නේ යුතුකම් ටික අපි මැනවින් කරන්නට ඕන. ඒ යුතුකම් අතරින් ප්‍රධානම දෙකක් තියෙනවා. එකක් තමයි අපේ දෙමෝපියන්ට කරන යුතුකම. අනිත් එක තමයි තමා කරන රැකියාවට නියම සාධාරණ ඉස්ති කිරීම. පින්නොත්නේ අපි මේ ජීවත් වෙන්නේ, අපි මේ කෑම බීම ටික ගන්නේ, අපේ දරුවෝ ටික මේ පෝෂණය කරන්නේ, අපි රැකියාව කරන ස්ථානය ගන්නේ බැටුපේ. ඒ නිසා අපි අවංක වෙන්නට ඕන තමන් ඒ ලබන වැටුපට සරිලන විදියට සේවය කරන්න. පුළුවන් නම් ඊටත් වඩා පොඩ්ඩක් හරි වැඩිපුර කරන්න එක. පොඩ්ඩක්වත් අඩුවෙන් කරන්න එපා. ඒක උපරිම හොඳට තමන් කරන්න බලන්න. අන්න ඒක තමන්ගේ සතුට දිනු වෙනටත්, තමන්ගේ දරුවන්ගේ සාර්ථකත්වයේ ඇති වෙනටත් ඒක හේතුවක් වෙනවා. කෙනසාර ඒබ්‍රහම් ලින්කන් ලියපු ලිපියක් තියෙනවනේ නේද, මං කලිනුත් කිව්වනේ. නොමිලේ ලැබෙන ඩොලර් 5ට වඩා මහන්සියෙන් උපයන එක ඩොලරේ වටිනාකම මගේ පුතාට උගන්වන්න කියලා. ඒ නිසා මේ ධාර්මික බව ඊටම වැදගත් වෙනවා. ඒ නිසා එතෙන්දී තමා කරන රැකියාවට උපරිම සාධාරණ ඉෂ්ට කරන්න. අනිත් අතින් තමාගේ ජීවිතයේ සාර්ථකත්වයේ සතුට රඳා පවතින ඊටම සියුම් ගුණාංගයක් තියෙනවා. ඒ තමයි කෘතවේදීත්වය, කළගුණ සැලකීම කියන කාරණය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලෝකයේ දුර්ලභ පුද්ගලයන් දෙන්නෙක් ඉන්නවා කියලා. කවුද දෙන්නා? එක්කෙනෙක් තමයි කතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින්. කළගුණ දන්න කෙනා, කළගුණ සලකන කෙනා දුර්ලභයි කියලා ලෝකෙ. ඒ වගේම දුර්ලභ පුද්ගලයන් ගැන කියනවා. දෙවෙනි කෙනා කවුද? යම් කිසි කෙනෙක් උදව්වක් කරන කලින් පළමුවෙන් උදව්වක් කරන කෙනා. යම් කිසි විදියක බොහෝ විට අපට දකින්න ලැබෙන වෙනත් කෙනෙක් උදව්වක් කරාට පස්සේ තමයි උදව්වක් කරන්නේ නේද? අනිත් කෙනෙක් උදව්වක් අහවල අපේ ගෙදරට ඇවිල්ලා දිනවා අපිත් යන්න ඕන. අහවල අපේ මඩ ගෙදරට ආවා අපිත් එනවා යන්න ඕන. එහෙම ආකල්පයෙන් තමයි බොහෝ දෙනෙක් වැඩ කරන එකත් යහපත් ගුණයක් තමයි. නමුත් ඊට වඩා වටින ගුණයක් කියනවා මොකද්ද? අනිත් කෙනෙක් තමන්ට උදව්වක් කරන කලින් තමන් එයාට උදව් කරලා තියෙනට ඕන. ඒක හැම දිනටම කරන්න බෑ පින්නතුනි. ඒක ලෝකේ ප්‍රධාන වශයෙන් දෙන්නයි කරන්නේ. ඒ කවුද? එක්කෙනෙක් තමයි අපි අම්මා තාත්තා දෙන්න. අම්මා තාත්තා දෙන්න අපට උදව් කරන්න පටන් ගත්තේ අපි මෙලොවට බිහි වෙනත් කලින්, අපි දකින්නත් කලින්. යාම තාත්තගේ තියෙන කරුණා මුදිතා දී ගති ගුණ නිසා. තවත් කෙනෙක් ඉන්නවා අපට කලින් උදව් කරන්නයි. ඒ කවුද? ඒ තමයි බෝසත්වරේ. බුදුබව ප්‍රාර්ථනා කරන උත්තමයන් වහන්සේලා, රහතන් වහන්සේලා, කල්යාණ මිත්‍රයෝ. බුදුරජාණන් වහන්සේ පාරමිතා පුරන්න පටන් ගත්තේ සාර සංඝ කලබලක්ෂයට කලින් අප වෙනුවෙන්. අර අම්මල තාත්තල වගේ මාස කිහිපයකට කලින් නෙවෙයි, කල්ප ගානකට කලින් ඉඳලා අපි වෙනුවෙන් පාරමිතා පුරලා මේ ධර්මයන් අනාවරණය කරලා අපට දීලා තියෙනවා. මේ ගෞතම සම්බුද්ධ ශාසනීය ස්වාමීන් වහන්සේලා වසර 2500කට අධික කාලයක් මේ ධර්මයේ රැගෙන ඇවිල්ලා මතු පහළ වෙන අප වෙනුවෙන් මේ ධර්ම ඉතුරු කරලා තියෙනවා. ඔබට පිනොතුනේ පුදුම විදිහේ ගෞරවයක්, කෘතඥතාවයක් ඇති වෙනවා හදවතේ මේ ගැන හිතන ගියොත්. මේ ධහම කියවන්න කියවන්න ධහමේ ප්‍රතිඵල ලැබෙන ලැබෙන ඔබේ නෙතට කඳුලක් එනවා පිනොතුනි. මෙච්චර වටිනා ධහමක් මේ සීවස් ගානක් අප වෙනුවෙන් නේද මේ ඉතුරු කරලා තිබෙන්නේ කියලා. අන්න ඒක තමයි නියම සත්පුරුෂකම කියලා කියන්නේ. අපෙන් කිසි මොදවක් බලාපොරොත්තු වෙන්නේ නැවේ, අපි උදව් කරලට නෙවෙයි අප වෙනුවෙන් මේක කළ තියෙන්නේ. එවැනි සේවයක් ලෝකෙන් තමන්ට වෙද්දී තමන් බලන තමන්ගේ ජීවිතෙන් ලෝකෙට කොච්චර දේවල් කළ තියෙද කියලා තමන්ව කල්පනා කළ බලන්න. අපි බොහෝ විට කියනවා හවලාට මම මෙච්චර කළා මෙච්චර කළා, කිසි ගුණයක් නැහැ, හොඳක් කියන්නේ නැහැ කියලා අපි දුක් වෙනෝනේ. නමුත් මේ සේවයත් එක බලන්න අපි මොනවද කළ දින කියලා ලෝකෙට. ඒ විතරක් නෙවෙයි, අපේ අතීතේ හිටපු අම්මලා මේ ශාසනය දිනු වෙනුවෙන්ම තමන්ට ලැබිච්ච දරුවන් ශාසනයට පූජ කළ තියෙනවා. නිකන් දරුවෝ නෙවෙයි, බලන්නේ පැවිදින බොහෝ තැන්වල, බොහෝ තේරවාදී රටවල ඒ පවුල්වල ඉන්න හොඳම දරුවා තමයි මහාන කර. ලස්සනම පින්වන්තම බුද්ධිමත්ම දරුවා තමයි සාසනෙට පූජා කරන්නේ. ඉතින් බලන්න පිනුතුනේ, අම්මා තාත්තා කෙනෙක් තමන්ගේ දරුවෙක් සාසනෙට පූජා කරනවා කියන්නේ වෙන දෙයක් ගැන හිතන්න පුළුවන්ද? දැන් සමහර කෙනෙක් කියයි මම නම් මහානන කැමති හාඳුරුනේ කියලා. හැබැයි තමන්ගේ දරුවෙක් මහාන කරන්න කැමති නැහැ. සමහර වයසට ගියාම තමන්ගේ මහානන කැමති. හැබැයි තමන්ගේ පුතා මහාන කරන්න කැමතිද කියලා ඇහුවොත් ඒ බොහෝ දෙනෙක් කැමති නැහැ පින්නතුන. ඒක අමාරුයි කරන්න. ඒක කරන්න කියනව නෙමෙයි මේ. නමුත් ඒක කරන්න අමාරුයි කෙනෙකුට. ඉතින් බලන්න අපේ අතීතයේ ඉඳලා අම්මලා තමන්ට ලැබිච්ච දරුවන්ගෙන් හොඳම දරුවෙක් මේ ශාසනයට පූජා කළා කියන්නේ. ඊට වඩා වෙනත් දෙයක් තියෙනවද? තමන්ගේ ජීවිතයේ පරදුවට තබල හදන මේ දරුවා ශාසනයට පූජා කළා කියලා කියන්නේ තමන් මහාන වෙන්න ඕනේ නැහැ ඇත්තෙම. ඒ තරම් බලවත් පරිත්‍යාගයක් මේ කළ තියෙන. ඒ නිසා මේ සඳහන් කළේ සතුට ලබන මාවතේදී තියෙන ප්‍රධාන ලක්ෂණ දෙකක්. එකක් තමයි කළගුණ දන්නා බව, අනිත් එක යම් කිසි කෙනෙක් උදව්වක් කරන්න කලින් තමන් උදව්වක් කරනවා නම් ඒ කියන්නේ තමන්ගේ සතුට ලබන ක්‍රමය තමන් තේරුම් අරන් තමන් මනසින් සුවපත් කෙනෙක් කියලා. ඒ නිසා මේ කළගුණ සැලකීම කියන ගුණය පිනොතුනි මහා ලොකු ගුණයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කේवला හේසා බික්කවේ සම්පුර්ස භූමේ යදිදං කතඤ්යතා කතවේදී කියලා. ලෝකේ යම්තාක් සත්පුරුෂ ධම් තියෙනවා නම් ඒ සියල්ලකගේම පදනම කළගුණ සැලකීම කියලා. All the good qualities depend on gratitude කියලා. ජීවිතේ කෙනෙක් කරන ඕනම හොඳ වැඩක් බලන්න. තමන් කරන හොඳ වැඩ ඕන එකක් බලන්න. වැඩි දෙයක් තමා පිනතුණු වාහනේ හොදනවා කියන එක බලන්න. ගෙදර හොදනවා කියන එක බලන්න. මූණ හොදනවා කියන එක බලන්න. තමන්ගේ ගෙදර වත් අතු ගන්නවා කියන එක බලන්න. ගහෙන් වැටිච්ච කොළ ටික අයින් කරනවා කියන එක බලන්න. දැන් ගහක කොළ ටිකක් වැඩිලා තියෙනකොට අපට හරිම හිතට දුකයිනේ. අනේ හරි කරදරේ, කොළ ටික වැඩිලා මේක ඉක්මනට අතු ගන්න ඕන කියලානේ. නමුත් බලන්න පායන කාලෙක පින්නතුනේ දැඩි හිරු රශ්මිය තියෙන අවස්ථාවක ඔබ ඇවිදිනකොට මේ ගහනන් තිබ්බේ. ඔබේ වාහනේ නවත්තන්න ඕන වෙනකොට ඔබ කොහෙටද යන්නේ? මේ ගහ ළඟටනේ යන්නේ නේ. හැබැයි ඒ ගහේම කොළ ටික වැටිලා තියෙනකොට ඔබට මොකද හිතෙන්නේ? හරි කරදරයක් කියලානේ. ගහක කොළ ටිකක් අයින් කරනකොට උනත් වෙනතුනේ ඒ කෘතඥතාවය තියෙනට ඕන. ඔබේ කොණ්ඩේ කෙස් ටික තියෙනකොට ලස්සනට තියෙනවා. හැබැයි කෙස් ගහ බිම වැටලා තියෙනකොට, භාජනයකට වැටලා තියෙනකොට, තමන්ගේම කෙස් ගහ උනත් තමන්ගේ කැම පෙන්ගන්න තියෙනකොට ටිකක් හිතට දුක එන්නේ, පොඩ්ඩක් කේන්දිත් යනවා නේද සමහරලාට. හැබැයි ඒ කෙස් ගහම ඔබේ කොණ්ඩේ ඔබව ලස්සන කරමින් ඉන්න වෙලාවේ කොහොමද? ඔබේ කොණ්ඩේ ලස්සන කළේ ඒ කෙස් ගහම තමයි. බලන්න පිනුතුනි, පොඩි දෙයට උනත් අපි කොච්චර සංවේදී වෙනවද? මේක තමයි කෘතවේදීත්වය කියලා කියන්නේ. මෙන්න මේත් එක්ක තමන්ට සතුට ලබන ක්‍රමය තමන් හොයාගෙන තියෙන්නේ. ඒ නිසා ජීවිතේ යම් තාක් හොඳ දේවල් කරනවා නම් ඒ හැමදේම තමන්ගේ සතුටට හේතු වන දේවල්, ඒ හැමදේකම පදනම කළමුණ සැලකීම. මං ඊටාම සරල දේ ඉඳන් මේ කිව්වේ, කෙස් ගහේ ඉඳන් මේ කිව්වේ. ඒ කෙස් ගහේ ඉඳන් මේ බුදුරජාණන් වහන්සේට පහනපත්තු කිරීම දක්වා, මේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මල් පූජා කිරීම දක්වා සියලුම දේවල් පින්නතුනේ කළගුණ සැලකීම තමයි, වෙන දේවල් නෙවෙයි. ඇයි මේ බුදුරජාණන් වහන්සේට මල් පූජා කරන්නේ? බුදුහාඳුරන්ට ලස්සනට ඉන්නද? නෑ නේ, මේ අපේ හදවතේ තියෙන කළගුණ සැලකීම කෘතඥතාවය නෙවෙයි පළ කරන්නේ. මේ බුද්ධ පූජාව තියන්නේ මේ පහන් පත්තු කරන්නේ. බුදුරජාණන් වහන්සේ පිරණ පාල දැන් අවුරුදු 2500ක් ගිහිලානේ. බලන කෙනතුනි, බලන බලන හැම පැත්තෙම කළගුණ සැලකීම මියන්නේ. එතකොට ඔබ වාහනයක් අරගෙන වාහනේ පාරට දානකොට ඔබ කොච්චරනම් කෘතඥ වෙන්න ඕනද? ඔබේ වාහනේ ඔබ ආරක්ෂා කරන බෙල්ට් එකේ ඉඳලා වාහනේ ටයර් එක දක්වා කී දෙනෙකුට නම් පේටන් බලපත්‍රය තියෙනවද? ඒ කී දෙනෙක් නිසාද ඔබ මේ පාරේ මෙච්චර වේගෙන් ඔබ නිර්පදිතව යන්නේ? ඒ පාර හදන්න අවුවේ, වැස්සේ, සීතලේ, දූවිල්ලේ කී දෙනෙක් ඉන්නේද? ඔබ ඒක හිතලා තියෙද? පාරේ ලස්සනට වේගෙන් සතුටෙන් යද්දී ඒ කී දෙනෙක්ගේ දහඩිය මහන්සිය නේද ඔබ යන්නේ කියන එක ඔබ හිතලා තියෙද? ඒව හිතන්න පිනතුනි. ඒව හිතනවත් එක්කම ඔබේ ලොකු ගුණයක් වැඩෙනවා. ඒ මට්ටමට ඔබේ හිත වැඩෙන්නේ නැත්නම් පිනතුනි මේ පරිසම්පාදයේ චතුරාර්ය සත්‍ය කිව්වට ඔබට දැනෙන්නේවත් නැහැ ඒව. අපි බොහෝ විට කියන්නේ මට පරිසම්පාදයෙන් බණ කියන්නේ, ස්කන්ධ ධාතු ආයතන වලින් බණ කියන්නේ, හේතුඵල ධම කියන, චතුරාර්ය සත්‍ය කියන්නේ කියලා තමයි අපි කියන්නේ ඔහෙටනේ. ඒව අපි දැනගන්න ඕනේ පිනතුනි. එතෙන්ට යන්න පුළුවන්කම තියෙන්නේ මේ පල්ලෙහා මට්ටමේ ගුණාංග ටික අපේ ජීවිතය තුළ තියෙනට ඕන. කළගුණ සලකන දේවල් අතුරින් ප්‍රධාන වශයෙන් සාමාන්‍ය ලෝකයේදී අපි අපේ අමර තාතර සලකන ආකාරය. ජීවත් වෙලා ඉන්නවා නම් උපරිමයට සලකන පිනතුනි. හැමදාම පුළුවන් නම් කතා කරන්න යට කොහේ හිටියත් ලෝකේ. ඊය පහසුවෙන් එන්න පුළුවන් ඉදිරිය දෙන්න පුළුවන් උපරිම පහසුකම් ටික දෙන්න. මොකද ඒ නිසා තමයි අපි මේ හැම මොහොතක්ම හැම හුස්ම පෙළක්ම අපි මේ ගන්නේ යම තාත නිසා. ඒ ඇමිය ගිහිලා නම් එයාට පුණ්‍යානුමෝදනා කරන්න. මේ ආත්ම භාවය අමර තාත විතරක් නෙවෙයි, සංසාරයේ පුරාම හිටිය අමර තාතර පින් අනුමෝදන් කරන්න හැමදාම. ඇයි අපට උදව් කරලා තියෙන්නේ මේ ආත්ම භාවය අමර තාත විතරක් නෙවෙයි, අපට ඇත්තටම උදව් කරලා තියෙන්නේ මීට කලින් ආත්ම භාවය අමර තාතර. ඇයි ඒකට හේතුව? අපි මේ ආත්ම භාවයේ අම්මගේ කුසේ පිළිසිඳ ගන්නකොට ඒ පිළිසිඳ ගත්ත විඥානයේ දුර්වල විඥානයක් වුණා නම් උපතින් මැස්සෙක් අඳ වෙන්න තියෙන, උපතින්ම බිහිර වෙන්න තිබෙච්ච, උපතින්ම මන්ද බුද්ධික වෙන්න තිබෙච්ච විඥානයක් නම් මව කුසේ බැසගත්තේ. අම්ම කොච්චර දක්ෂ වුණත්, අම්ම කොච්චර උගත් වුණත්, අම්ම කොච්චර පෝෂණදායී ආහාර ගත්තත් අම්මට ලොකු වෙනසක් කරන්න බෑ. ඒ නිසා අපේ විඥානේ ඊටාම ලස්සනට තියලා මේ ආත්ම භාවයේ අම්මට බාර දෙනකන් ඇත්තෙන් අපට උදව් කරලා තියෙන්නේ, වැඩිපුර උදව් කරලා තියෙන්නේ මේට කලින් ආත්ම භාවල අමල තාත්තන. ඒකම දැක් කරන්න එපා පින්නතුනි. එහෙනම් අපි අඩු ගානේ අවුරුද්දට දවසක් හරි අපට සංසාරෙම හිටිය අමල තාත්තල වෙනුවෙන් පින්කමක් කළ තින් අනුමෝදන් කරන්න. පොඩි පින්කමක් හරි දුප්පත් කෙනෙකුට කැම්ප ආරසයක් දීලා හරි මේ පින්කම කරන්න. කරුණ සැලකීම කියන්නේ මේක පිනතුනි මේත් එක ලොකු ගුණයක් වැඩෙනවා තමන්ගේ. මේක තමයි සතුට ලබන ක්‍රමය. වෙන කෙටි ක්‍රම නැහැ පිනතුනි සතුට ලබන්න. අපි බොහොම ශනිකව සතුට ලබන්න කියලා උත්සාහ කරන්නේ නේ. ඉක්මනටම දෙයක් ලබාගෙන ඉක්මනටම අනිත් ඇගේ අපුඩි ගහන විදිහට සින්දුවක් කියලා එහෙම කීර්තියන්නේ අපි ලබන්නේ යන්නේ. ඒව වැඩි වෙලාවක් නැහැ පිනතුනි. ඒ වරණින් අර සෝඩ බෝතල ඇරියා වගේ බොහොම ටික වෙලාවයි. පිනතුනි අපේ සතුට තියෙන්නේ මෙන්න මේ කරුණොත් එක්ක. එනිසා කලගුණ සැලකීමේ තිමිච්ච ගමම්ම ඊළඟට යාගේ ළඟ ඇති වෙන ගුණාංගය තමයි පරිත්‍යාගශීලීත්වය කියන කාරණේ. මේ කලගුණ සැලකීමත් පරිත්‍යාගශීලීත්වයත් හරියට එක යාළුව දෙන්නෙක් වගේ අත්වල බැඳගෙන යන. යම් කිසි කෙනෙක් කලගුණ සැලකනවා නම් ඌට දැඩි ලෝභ වෙන්න බෑ. එහෙනම් කලගුණ සැලකන්න බෑ ඌට ඒක. ඔහු ඒත් එකම පරිත්‍යාගශීලී වෙනවා. ඔහු නිතරම දෙයක් දෙන්න කැමති එක අඩුම ගානේ තමගේ අම්මට තාත්තට දෙයක් දෙන්න බලන් ඉන්නේ. පින්නතුනි අවම වශයෙන් ඔබ ඔබගේ අම්මට තාත්තට දරුවන්ට ස්වාමි භාර්යාවන්ට ඔබ සලකන පින්නතුනි පරිත්‍යාගශීලී වෙන්න. එහෙම සලකලා ඉතුරු වුණොත් දෙයක් විතරක් ගෙනල්ලා ස්වාමිනාන්දරට පූජා කරන්න. ධර්මාන දෙන්න. අතන දේ නොකර පන්සලට ගෙනාවට පින්නතුනි නියමානිසංස වෙන්නේ නැහැ. එනිසා තමන්ගේ නිවසින් තමන්ගේ අම්මා තාත්ත ළඟදී තමයි මේ දානය ඔබ පුහුණු කරන්න ඕන. එනිසා ටිකෙන් ටික අත්හැරීම පුරුදු කරනකොට පීති මුදාරං වින්දති දාතා. ඔන්න අපේ කලගුණ සැලකීමෙන් මුල්ම ගුණාංගයේ සතුට ලබන මාවතේ පළවෙනි ගුණාංගයේ කලගුණ සැලකීම. The very first step of happiness is that being grateful. Gratitude is one of the main qualities of the path of happiness. Next quality is that practicing generosity. The Buddha says, he who has a generous heart gains a lot of happiness. Piti mudaraṁ vindati dāta. යම් කිසි කෙනෙක් පරිත්‍යාගශීලී නම් ඒ තැනැත්තාගේ හිත හුඟක් ලස්සනයි. මෙන්න සතුට ලබන ක්‍රමය. ත්‍රිවි මුලින් සඳහන් කළ තමගේ අම්මා තාත්තට සලකන එක, තමගේ නිවසයට සලකන එක හොඳ දෙයක් කියලා. නමුත් ඊටත් වඩා වටිනවා තමගේ නිවසෙන් බැහැරගෙන උදව්වක් කරනවා. දැන් අපි නිතර කියන කාරණයක් තියෙනවා. ඔබ ඔබේ දරුවන්ට හුඟක් සලකලා තියෙනවනේ. සබතු කූට්ටම් දැන් මේවට කියාගෙන තරහ නිලලා තියෙනවද? පොඩි කාලේ නම්. දැන් සබතු කූට්ටම් 5ක්, 10ක්, 20ක් වෙනත් පුළුවන් නේ. 50ක් වෙනත් පුළුවන්. ඔබේ දරුවන්ට කොච්චර ඇඳුම් අරන් දීලා තියෙද බලන්න. ඇඳුම් සූට් 5ක් වෙන්න පුළුවන්, 50ක් වෙන්න පුළුවන්, 100ක් වෙනවත් පුළුවන් නේද? බලන්න ඔබට ඒ දරුවට අරන් දීපු එක ඔබට නිතර මතක් වෙනවද? මන් දරුවට සවතු කූට්ටමක් අරන් දුන්න කියලා හිතනවද ඔබ? හැබැයි බලන්න ඔබ ඔබේ දරුවට සවතු කූට්ටම් 10ක් ජීවිත කාලේ අරන් දීලා තිබිද්දී ඔබ දුප්පත් ළමයෙකුට එක සවතු කූට්ටමක් අරන් දුන්නත් කොහොමද? මතකයි නේද ඒක? හොඳට මතකේ තියෙනවා ඒක. අහවල් කෙනාට මන් සවතු කූට්ටමක් අරන් දුන්නා. අහවල් දරුවට මන් ඇඳුමක් අරන් දුන්නා. අහවල් ළමයට මන් පාසල් පොත් එකක් අරන් දුන්නා. ඒක හොඳට මතකයි නේද? තමන්ටත් මතකයි, ඒ ගත්තු කෙනාටත් මතකයි. අහවලමට මෙන්න මේ උදව් කරයි කියලා. පින්නතුනි මෙන්න මේක තමයි පින්කම් වල තියෙන වෙනස. ඒ පින්කම් අපේ මතකේ රැඳෙනවා පින්නතුනි හුඟක් කල. අන්නේ නිසා සතුට ලබන මාවතේදී ඊළඟ ලක්ෂණය තමයි තමන් කරන දාණය, තමන් කරන දේවල් තමන්ට නිතර මතක් වෙනවා. ඒ නිසා දානීය දානයක් විතරක් නෙවෙයි ඒ දානයේ චාගානුපස්සනා භාවනාවක් වෙනට ඕන. ඒක භාවනාවක්. සමසතලිස් කර්මස්ථාන වලින් එක භාවනාවක් තමයි තමන් දීපු දානයක් ගැන සිහි කිරීම. ඒක සමත භාවනට ඇයිති භාවනා කමටහන. ඊළඟට පින්නතුනි දාණයෙන් පස්සේ අපට තවත් කාරණයක් එනවා සීලමයන් පුණ්‍ය කිරියවත්තු. ඔන්න ටිකෙන් ටික තමන්ට එනවා තමන්ගේ කය වචනේ දෙක සංවර කරගන්න ඕන කියලා. අර දාණයෙන් පටන් ගත්තු ගමන ඊළඟට තමන්ට හිතෙනවා තමන් සිල්වත් වෙන්න ඕන කියලා. ඒ මොකද්ද? ඒ තමයි තමන්ගේ කය වචන දෙක සංවර වෙන්න ඕන කියලා. ඒ දෙකනොත් විශේෂයෙන් සංවර වෙන්න ඕනේ මොකද්ද? කයද වචනේද? ඔව් වචනේ. ඒ නිසා තමයි බුදුහණ දේශනා කළේ පච්චවිකිත්වා පච්චවිකිත්වා වාචාය කම්මං කාතම්බං කියලා. නිතර නිතරම සිහිපත් කරලා බලලා සොයලා බලලා විමසලා කතා කරන වචන කතා කරන්න කියලා. එතකොට එහෙම කතා කරන අමාරු නම් ටිකක් කතා කරන ගතිය අඩු කරන්න ඕනේ. ඒක තමයි හොඳම දේ. තමන්ගේ අතින් වචනෙන් හුවක් අඩුපාඩු වෙනවා නම් තමන් මේක තීරණය කරන්න ඕනේ. තීරණය කළ ටිකක් කතා අඩුවෙන් කරන්න අවශ්‍යම දේවල් විතරක් කතා කරන්න. එතකොට අර ඒ අඩුපාඩු එතරම් සිද්ධ වෙන්නේ නැහැ. සමහරට අපි හරිය මෛත්‍රියෙන් කතා කරන්නේ. නමුත් අපි අර භාෂාව හසුරුවනදී අඩුපාඩු ගන්න නිසා අපිත් එක අනිතයම නාපෙන පළක්ලාට. ඒ නිසා හුඟක් බුද්ධිමත් වෙන්න ඕනේ කතා කරද්දී භාෂාව හසුරුවද්දී. මොකද අනිත් අය තමන්ගේ ගෞරවයට තමන්ගේ නම්බුවට කැමතියි. ඒ නිසා වෙනත් කෙනෙක් එක කතා කරනකොට වෙනත් කෙනෙක් ගැන කතා කරනකොට නිතරම අනිත් අයගේ ගෞරවයට හානියක් නොවන විදිහටම ඔබේ භාෂාව හසුරුවන ඔබ දක්ෂ වෙන්නට ඕන. ඒ නිසා තමයි ධර්මයේ සඳහන් කරන්නේ ධම්මීවා කතා අරියෝවා තොන්හි භවෝ කියලා. කතා කරනවා නම් ධාර්මික දෙයක් කතා කරන්න, නැත්නම් නිශ්ශබ්ද වෙන්න කියලා. එතකොට පිනතුන් මේ කායික වාචික සංවරය. කයින් කරන දේවල් අනිත්‍යයට හානියක් අපහසුයක් නොවන විදිහට කරන්න ඕනේ පිනතුනි. මේ සමාජයේ බොහෝ දෙනෙක් දුකෙන් ඉන්නා ඉන්න පිනතුනි ප්‍රශ්න මැද්දේ ඉන්නේ. ඒ නිසා අපේ හැසිරීමෙන් අපේ වචනෙන් අපි අනිත්‍යයට දුක් දෙන හොඳ නැහැ. හැම වෙලාවෙම අනිත් කෙනාට යහපතක් පහසුවක් වෙන විදිහටම අපේ කය වචන දෙක අපි හසුරවන්නට ඕන. ඒක ඉතාම සතුටුස දෙයක්. එනිසා ඒක අපි කරන්න ඕනේ ඇයි? අපේම සැනසීම බලාපොරොත්තු වෙයි. අනිත්‍යගේ පහසුටත් වඩා අපි අතින් වරදක් කළා තිබ්බොතින් පිනොත්නේ අපට පසුතැවිලක් ඒක. වැරදි වචනයක් කියවලා තිබ්බොතින් අපේ හිතටම අපට දුක යන්නේ මම ඒක නොකියුවා නම් හොඳයි කියලා. ඒ නිසා තමන් පසුතැවෙන අවශ්‍ය නැහැ අනිත්‍ය නිසා. ඒ නිසා තමන් ගැනම හිතලා තමන්ගේ කායික වාචික සංවරය ඇති කරගන්න. එහිදී ප්‍රධානතම කාරණයක් තමයි පංචශීලය කියන කාරණය. පංචශීලය ආරක්ෂා කරන්න උපරිම ලෙස පිනතුණ කැප වෙන්න. තමන්ගේ දරුවන්ටත් කරන්න පුළුවන් හොඳම මඟ පෙන්වීම තමයි පංචශීලය ආරක්ෂා කරන්න පුළුවන් විදිහට දරුවන්ව යොමු කරන්න. ඒ කියන්නේ සංස කියන්න ඒ පහ දිනපතාම දරුවන්ගේ වචනෙම කියවන පිනතුණි. ඒ තරම් වටිනා එක. දරුවන්ගේ කටින් පිට වෙන ලස්සනම වචන ටික තමයි මෙන්න මේ පංචශීලය කියන එක ගැන ඔබ අවධානයෙන් හිතන්න මේක. දරුවට මම විභාගයෙන් පළවෙනිය ගත්තා, මගේ ග්‍රේඩ් පොයින්ට් ඇවරේජ් එක මෙච්චරයි කියලා කටින් කියනට වඩා වටිනවා පානාතිපාතා වේරමණී සීකාබදන් සමාදියාමි, සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සීකාබදන් සමාදියාමි කියලා මෙන්න මේ කියන එක වටිනවා. දරුවා උගතේ වෛද්‍යවරේ මහාචාර්යවරේ කියනට වඩා ඒ තරම් වටින වචන ටිකක් පිනතනි. ඔබේ ස්වාමි පුරුෂයා බහරයාව මේ පහ කියනවා නම් ඒ පහට අනුව ඉන්නවා නම් බලන්න ඔබට කොච්චර සැනසීමක්ද කියලා. ඒ නිසා සඳහන් කරන පංචශීල රැකීම අභයන්දේති අවේරන්දේති අභ්‍යාපජ්ජන් දේදි කියලා. පංචශීල ආරක්ෂා කිරීම අවේ දානේ දීමක් කියලා. අවේ දානේ කියන්නේ නිර්භය භාවයේ giving fearlessness. ඒ කියන්නේ කෙනෙක් මේ පහ රකින්න නම් අපිට යාගෙන් කිසිම බයක් නැහැ. කිසිම සැකයක් නැහැ අපි යාගෙන. දැන් බලන්න ප්‍රාණඝාතයේ, සොරකම, වැරදිකාම සේවනයේ, බොරු කීම, මද්‍රව්‍ය භාවිතය කියන මේ පහ කෙනෙක් නොකරනවා නම් බලන්න අපිට යාගෙන කොච්චර විශ්වාසයක්, ගෞරවයක්, සතුටක් හටගනවද කියලා. මේක පින්නතුනේ සුළුපටු නෑ, මේක සරල නෑ. ගෙදර කින සාමි බහරයවන් ටික දරුවෝ මේ පහ ආරක්ෂා කරන අය නම් ගෙදර පින්නතුනේ ඊට වඩා සතුටක් නෑ. ගෙදර ලොකු නෑ කියලාම සතුට ලැබෙන්නේ නෑ. ගෙදර පොඩි වුණත්, ගෙදර කෑම ගන්න එක වේලක් වුණත් කමන්නේ නැහැ. මේ පහ ගෙදර අය රකින්නවා නම් බලන්න ඒ ගෙදරට පිනුතුනි කොයි තරම්නම් සැනසීමක් ලැබෙනවද කියලා. බලන්න මේ පහ නෙවෙයි අඩු ගානේ, මේ පහෙන් දෙකක් ලෝකය රකින්නවනම් ප්‍රාණඝාතයෙන් වැළකීමත් මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීමත් මුළු ලෝකයම වැළකුණොතින් බලන්න අපේ බඩු කොච්චර මිල අඩුවේද. අද ලෝකයේ එක රටකින්නම් තව රටකට මිසයිලයක් ගහනකොට ඒකෙ මිල ඉන්ධනවලට එකතු වෙනවා. ඉන්ධනවලට එකතුනා කියන්නේ සියලුම බඩු වලට ඒ හැම මිසයිලකම හැම යුද ටැංකියකම ගාන එකතු වෙනවා. ඔබ දන්නවද ඒක? අද ලෝකයේ කොච්චරනම් උද්ධමනේ අඩු වෙන තිබුණද පහුගිය අවුරුදු 10 30 ලෝක යුද නොතිබ්බන. මේක ශික්ෂාපදයක් අඩවීම. ප්‍රාණඝාතය සිද්ධ වීම. ප්‍රාණඝාතයෙන් වැළකුණා නම් පිනතුනේ අද ඔබ ඩොලර් 100ට ගන්න බඩු ටික ඩොලර් 50ට ඔබට ගන්න තිබ්බ. ඔබ අද පැය 10ක් වැඩ කරනවා නම් ඔබට පැය 5ක් වැඩ කළ දවසේ ඔබට මාසෙ ගාස් බිල් ගෙවා ගන්න තිබ්බ. මද්‍රව්‍ය භාවිතයෙන් වැළකුණොතින් ලෝකේ අම්මලට තාත්තලට ස්වාමි භාර්යාවන්ට කොච්චර සැනසීමක්ද? කෙනෙක් මද්‍රව්‍ය භාවිතයක් නොකරනවා නම් කොච්චර සැනසීමක්ද ලෝකෙට බලන්න. කෙනෙක් බොරු කියන්නේ නැත්නම් ලෝකේ ප්‍රවෘත්ති වලට කොච්චර වටිනාකමක් ලැබෙනවද? ආද අපට මැසේජ් එකක් ප්‍රවෘත්තියක් දැක්කම සැකයි මේක ඇත්තද බොරුද කියලානේ. කතා කරනගෙන අපට සැකයි මේ ඇත්තටම මෙයා කියන එකද මේ බොරුවක්ද කියලා. අපට කියපුවතක් හිතන්න වෙනවා ඒ ගැන. ඇයි මේ? මේ මුසාවාද කියන මේ ශික්ෂාපදේ කඩවීම. බොරු කීම මේ. අද මුළු ලෝකෙම ප්‍රවෘත්තිපාලනයක් තියෙන පිනතුනි. ඒ රටවල් තම තමන්ට කැමති විදිහට ප්‍රවෘත්තිපාලනය කිරීමක් මේ ලෝකෙ කියන්නේ. අසත්‍ය දේවල් ඇතැමිට සත්‍ය විදිහට කියනවා. සත්‍ය දේත් ඇතැමිට ලොකු කරලා කියනවා. තව එකතු කරලා කියනවා. අපට අද කෙනෙක් ගැන විශ්වාසය තියන්න බැරි මට්ටමට ගිහිල්ලා තියෙනවා. බලන්න පිනතුනි මේ සිල්පද පහෙන් මේ තුන ප්‍රාණඝාතයෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම කියන මෙන්න මේ තුනෙන් වැළකුණත් පිනතුනි අද ලෝකයේ තියෙන ප්‍රශ්න වලින් 50%කට වඩා අඩු කරගන්න පුළුවන්. අද ලෝකයේ තියෙන ගැටලු වලින් 50%කට වඩා අඩු කරගන්න පුළුවන්. අද අපට තියෙන උද්දමනයේ 50%කට වඩා අඩු කරගන්න පුළුවන්. ඒ නිසා අපට මුළු ලෝකෙම වෙනස් කරන්න බැරි වුණත් පින්නොතින අඩුම ගානේ තමන්ගේ ගෙදර තමන් මේක උපරිම වශයෙන් රකින්න තමන්ගේ දරුවන්ට මේක රකින්න පුරුදු කරන්න. මේව කඩවුණොතින් පින්නොතුනි ගෙදරක් පිරිහෙනවා, සමාජයක් පිරිහෙනවා, මුළු සමාජයක් රටක් පිරිහෙනවා. දැන් බලන අපව කන රට වම අභිමානවත් ජාතියක් හැටියට තිබ්බේ. සිල්පද දෙකක් අඩකලේ. මොකද්ද? සොරකම් කිරීමයි බොරු කීමයි. අභිමානවත් ජාතියක් බීමට සමතලා වුණා. ගොඩ ගන්න බැරි මට්ටමට බංකොලොත් වුණා. ආර්ථිකයෙන් බංකොලොත් වුණා විතරක් නෙවෙයි, ඉතාම දුප්පත් රටවල් ළඟ ධන ගහන උනා නායිල්ලගෙන. සිල්පද දෙකේ කඩකලේ. හොරකම් කළා, බොරු කිව්වා, දරුවන්ට බෙහෙත් පෙත්ත නැති වුණා, පාසල් දරුවන්ට අධ්‍යාපනය නැති වුණා, වයසක අයට පහසුකම් ටික නැති වුණා, ගහකොළ සතාසිව් පාවට තමන්ගේ ඒ පහසුකම් ටික නැති වුණා. බලන්න පින්නතුනි මේ පංචශීල අපි ඉතාම සරල දෙයක් විදිහට හිතන්නේ නේද? මේක සරල නෑ පින්නතුනි. මේක සරල නෑ. ලෝක යම් කිසි ප්‍රතිපදාවක් තියෙනවා නම් මේ ප්‍රතිපදාව තරම් වටිනා ප්‍රතිපදාවක් නෑ පින්නතුනි. පහුගිය කාලේ ලංකාවේ ශිෂ්‍යෙක් රුසියාවේ ඉහළම යුනිවර්සිටි එක පශ්චාත්පාදයට රිසර්ච් එකක් කළා. මොකද රිසර්ච් එක? ඒ තමයි සමාජ රෝග නිවාරණය කරන්න මොකද්ද, විශේෂයෙන් ඒඩ්ස් නිරාකරණය කරන්න මොකද්ද කරන්න ඕනේ කියලා. රුසියාවේ ඉහළම යුනිවර්සිටි එක පශ්චාත්පාදයට රිසර්ච් එකක් කළා. ශිෂ්‍යෝ 100 ගණනක් එක්ක ඉදිරිපත් කරපු රිසර්ච් පේපර්ස් වලින් ලංකාවේ ශිෂ්‍යයන් පළවෙනි ස්ථානට ආවා. බොහොමකද අනාවරණය කළේ. මේ සමාජ රෝගවල තියෙන පිළියම බුදුදහමේ තියෙන කාමී සුමිච්ඡාචාර වේරමණි සීකාපදං කියන ශික්ෂාපදය කියලා. ඔහු සාක්ෂි සහිතව ඩීටේල් සහිතව මේක ලෝකෙට ඉදිරිපත් කළා. මේ රිසර්ච් පේපර් එකට පළවෙනි ස්ථාන හිමි වුණා. ඔබ විශ්වාස කරනවද? ඒ නිසා රෝගේ හැදුනට පස්සේ නිවාරණය නෙවෙයි, රෝග ඇති වෙන්න කලින් වළක්වා ගන්න ක්‍රමය බුදුදහම තුල කියලා තියෙනවා. බලන්න පින්වතුනි, මේ පංචශීලයේ ඔබ වටිනාකම දන්නවනම් මේක ඔබට වියදම් කරන්න පුළුවන් ඉහළම අකුරු වලින් මේක ගහලා උදේ හවස පසඟ පිහිටුවල වඳී ඔබ. ඇයි එහෙම වෙන්නත් පාඩුවක් නැහැ. ඩොලර් 100ට ගන්න තියෙන බඩු ටික ඩොලර් 50ට ගන්න පුළුවන් නම් මේක රැක්වතින් ඔබ නොවැඳ ඉන්නවද? ඔබට දවසට පැය 10ක් වැඩ කරන්න තියෙන එකෙන් මේක රැක්වතින් ලෝකයට පැය 5ක් වැඩ කරන්න තියෙන්නේ, ඔබ මේ විනාඩියක් දෙකක් මේකට නොවැඳ ඉන්නවද? ඔය විනාඩියක් දෙකක් අනේ ඔය පැයක් වුණත් වැඳගෙන ඉඳි මේකේ. ඒ තරම් වටිනවා පින්නතුනි. මේව සරල නෑ පින්නතුනි. මේවා මේ කොච්චර අපේ ජීවිතයට වටිනවද කියලා අපටම අපගෙන තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ නිවසේ ඉන්න දරුවෝ ටික පුළුවන් තරම් දරුවන්ට සල්ලි දීලා හරි කමන්නේ මේක රටින් රකින්න දරුවන් උනන්දු කරවන්න. ඒ වගේම දරුවන් ළඟදී පොඩි හොරකමක්වත් කරන්න එපා පින්නතුනි. තමන්ගේ කාර්යාලයෙන් හාෆ් ෂීට් කොලයක්වත් පෑනක්වත් ගෙදර ගේන්න එපා. දරුවන්ට පොඩි කණිමු ගන්නන්න. පොඩි කණිමු ගන්නන්න ඒක. පුතේ මම මගේ ඔෆිස් එකේ මම පොඩි දෙයක්වත් ගේන්නේ නැහැ. මම පොඩ්ඩක්වත් කලින් මම නීතියට විරුද්ධ වෙන්නේ නැහැ. මම හොඳට මම රැකියාව කරනවා. ඒ අදහස දෙන්න. ඒ අදහස තමන්ගේ නිවසේ නොදුන්නොත් මොකද වෙන්නේ? ඒ දරුවා ආයතනක ප්‍රධානියෙක් වුණොත් මොකද වෙන්නේ? කන්දේ දන්නවනේ නේ. ඒ දරුවා රටක නායකයෙක් වුණොත් මොකද වෙන්නේ? ඒ දරුවා හොරකම් කළා අර අසරණ දරුවන්ට තියෙන බෙහෙත් ටික, කිරි පැකට් ටික, පාසල් උපකරණ ටික ගන්න බැරි මට්ටමටම ඒ ආශ්‍රයෙක් බවට පත් වෙනවා. ඒ නිසාම තාතර ලොකු වගකීමක් තියෙනවා පින්නතුනි. එනිසා මේ ඉතාම සරල ටිකෙන් නම් අපි මේ කතා කරලා ඊළඟට පින්නතුනි සතුට ලබන මාවතේ ඉහළම තැනක් තමයි තමන්ගේ හිතේ තියෙන කාම ඡන්ද ආදී නීවරණ අඩු කර ගැනීම. පංච නීවරණ අපට හිතට පීඩා දෙන ප්‍රධානතම කරුණු පහක් තියෙනවා. කාම ඡන්ද, ව්‍යාපාද, තිහින මිද්ද, උද්දච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියලා. ඇසකන ආදී ඉන්ද්‍රියන් පිනවන්න තියෙන දැඩි ආසාව, අනිත් අය පුද්ගලයන් ද්‍රව්‍යක තියෙන අමනාපකම්, නිතර අලස බව, නිදි බර ගතිය, සිතේ නොසන්සුන් භාවයේ සහ සැකයේ කියන මේ කාරණා මෙන්න මේව අඩු වෙන විදියට පින්නතුනි අර භාවනාමයන් පුණ්‍ය කිරියවත් වූ කියන එක ටිකෙන් ටික කරනවා. බුදුදහමේ භාවනා කමඨාන 40ක් තියෙනවා. දස කසින, දස අසුබ, දස අනුස්සති, සතර බ්‍රහ්ම විහරණ, ආහාරයේ පටිකුල මනසිකාරය, ධාතු මනසිකාරය, සතර ආරූප නැත්තම් සතර ආරූපාවචර ධ්‍යාන, මෙන්න මේ වගේ කමඨාන 40ක් තියෙනවා. මෙන් එක එක හරිය පුහුණු කරන්න පිනතුනි. මෛත්‍රී භාවනා පටන් ගන්න. සීල සත්වෝ සුවපත්ත්වා, සුවපත්ත්වා, සුවපත්ත්වා කියලා ටිකෙන් ටික භාවනා පුරුදු කරනවා. නැත්තම් බුදු ගුණයක් වඩන්න. අරහං අරහං අරහං කියලා බුද්ධ අනුස්සතිය වඩන්න පුළුවන්. නැත්තම් ජීවිතය අනියතයි, මරණ අනියතං ආදී වශයෙන් මරණාසතිය වඩන්න පුළුවන්. මේ හැම කමටහනකින්ම වෙන්නේ අපේ හිතේ සතුට වැඩි වෙන එක. නීවරණ අඩු වෙනවා කියන සතුට වැඩි වෙනවා. මේ ලබන හිත සමාධිමත් කිරීමෙන් ලබන සතුට බාහිර බඩුමුට්ටුවකින් ලබන සතුටක් නෙවෙයි. මෙන්න මෙතෙන්ට එනකොට පින්නතුනි අපේ සතුට තියෙන්නේ බඩුමුට්ටු පුද්ගලයන් එක නෙවෙයි. ඔන්න දැන් මෙතෙන්නේ හොඳ කල්පනාවෙන් ඉන්න. දැන් අපි දන් දෙනකොට, සාමාන්‍ය දානයක් දෙනකොට, සීලයක් රකින්නකොට වුණත් සාමාන්‍ය ලෝකයේ ද්‍රව්‍ය පුද්ගලයන් මත තමයි ඒ සතුට තියෙන්නේ. එක සතුටක් තමයි. ඒකට කියන්නේ සම්මුති සත්‍ය තුල තියෙන නැත්නම් ලෞකික සතුට කියලා කියන්නේ. අන්නේ ලෞකික සතුටෙන් ඉක්මවල ලෝකෝත්තර සතුට කරා යන මාර්ගය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අන්න එතෙන්දී අපේ සතුට දැන් ටිකෙන් ටික අපේ පැත්තට අපි මේ ගන්නවා දැන්. දැන් වෙනත් ළමයෙකුට උදව් කළ සතුට වින්දොත් අපේ සතුට තියෙන ළමයා මත නම් අනේ බලන්න මෙච්චර උදව් කළා ළමයා ડોක්ටර් කෙනෙක් වුණා මං ගැන බැලුවේවත් නැහැ ලියුමක් අත් ඉුවේ නැහැ කියලා දුක් වෙනවා සමහර වෙලෙ. දෙන්නතු එහෙනම් ඔබ හරියට උදව් කළා නැහැ කෙනාට. ඔබ කෙනෙකුට උදව්වක් කළොත් ඒ කෙනා නෙවෙයි ඔබට කෘතඥ වෙන්න ඕන ඔබයි. ඔබට ඒ කෙනා නිසා ඔබට පින්කමක් කරගන්න ලැබුණ කියලා. ඒ කෙනා නිසා ඔබට ඔබේ පාරමිතාව පුරා ගන්න පුළුවන් වුණා කියලා මේකයි බෝසත් ලක්ෂණේ කියන්නේ. උදව් කරපු අය ලිස්ට් එක ලියාගෙන ලියුම් එනකම් බලන් ඉන්නක නෙවෙයි. ටෙලිෆෝන් කෝල් එනකම් බලන් ඉන්නක නෙවෙයි. නැවත උදව් කරනකම් බලන් ඉන්නක නෙවෙයි. ඒ අයට ඔබ උදව් කරන නිසා තමයි ඔබ අද හුස්ම අරගෙන ඉන්නේ මේ. නැත්තම් ඔබ ඇතැම් විට මිය ගිහිල්ලා තින්න පුළුවන් පින අඩු වෙලා. ඔබේ පින ශක්තිමත් වෙලා ඔබ අද මෙතෙක් ලස්සනට ඉන්නේ ඔබ අනිත්‍යයට කරපු උදව් නිසා. ඒ උදව් ටික ඔබ නොකරනම් ඔබ ඇතැම් විට අද ජීවත් වෙන්නවත් නැහැ. මොකක් හරි අනතුරට පත් වෙලා. ඒ නිසා පිනතුනි බෝසත් වරු නිතරම පින් දෙන්නේ කෘතඥ වෙන්නේ තමන්ට පාරමිතා පුරන උදව් කරපු කෙනාට. බුදුවරයෙක් වෙන්න නම් උපපාරමිතා පරමත්ත පාරමිතා පුරන්නට ඕන. උපපාරමිතා කියන්නේ ශරීරයේ කොටස් දන් දෙන්න ඕන. පරමත්ත පාරමිතා කියන්නේ තමන්ගේ ජීවිතයම පරිත්‍යාග කරන්න ඕන. තමන්ගේ දරුවන් දන් දෙන්න ඕන. ඒ දානයන් පින්නතුනි සිල්වතුන්ගේ ගුණවතුන් ළඟ කවදාස් කරන්න බෑ. ඒ පරිත්‍යාගයන් නිතරම කරන්නේ දුස්සීල අසත්පුරුෂ මිනිසුන්ගේ ළඟ දී කරන්නේ. බෝසත්යන් වහන්සේ ඇතෙක් වශයෙන් ඉන්න කාලේ ඇද්දල දෙක කපාගෙන යන අය කවුද? සත්පුරුෂෙද්ද? ගුණවතෙද්ද? සිල්වතෙද්ද? නැහැ, ඒ අසත්පුරුෂ මිනිස්සේ කාපු වෙලාවට තමන්ගේ ඇද්දල දෙක කපාගෙන එන්න තමම උදව් කළා. හොඬ වැලේ එක පැත්තකින් කීයට අල්ලගෙන එයාට දළේ කපන උදව් කළා. ඒ තරම් පින්නතුනි පරිත්‍යාගයන් කළ තමයි මේ බුද්ධත්වයටපත් උනේ. හිස දන් දෙනකොට හිස අරගෙන යන්න, ඇස් දෙක අරගෙන යන්න සාමාන්‍ය කෙනෙකුට බෑ. සාමාන්‍ය ගුණවතෙක් ඒ වගේ දෙයක් ඉල්ලන්නේත් නෑ සමහරලාට. ඒ නිසා බෝසත්තුරු කියන්නේ තමන්ගේ බෝසත් ගුණාංග බෝධිකාරක ධර්මයන් පාරමිතා පුරන්නේ බොහෝ විට අසත්පුරුෂ ලෝකයා මැද. ඒත් උන්වහන්සේලා ඒ අයට කෘතඥ වෙනවා. ඇයි? තමන්ට මේ සම්බුද්ධත්වය සඳහා ඒ කට්ටිය උදා කළා කියලා. එයා උදව් කළා කියලා. ඒ නිසා ඔබ නිතරම ඔබේ සතුට ඔබේ පැත්තට ගන්න ඔබ දක්ෂ වෙන්නට ඕන. ඒ නිසා දානය දානයක් විතරක් නෙවෙයි, ඒක සමත භානක් වෙන්නට ඕන. ඒක ඡාගානුසිත භානක් වෙන්නට ඕන. අප මේ කතා කරන්නේ සමත භාන ගැන. ඒ නිසා ඔබ සැබෑ ලෙසම සතුට ලබන මාවතේ ඔන්න අලුත් දොරටුවකට ඔබ ආවා. මොකද දොරටුව? අර කෘතඥතාවයෙන් ආරම්භ කරපු මේ සතුට ලබන මාවත දානෙන් තවත් ලස්සන වෙලා, සීලෙන් විසිතුරු වෙලා, භාවනාවෙන් වඩාත් අලංකාර වෙන්නට ඕන. දවසට එක විනාඩිය දෙක බැගින් හරි ඔබ සමත භාවනාවට හුරු වෙන්න. අන්නේ භාවනාවත් එක්ක හිත එකඟ කරන වෙලාව දිනෙන් දින වැඩි කරගන්න. ඔබේ ජීවිතයේ සාර්ථකත්වය කියන්නේ සතුට. ඔබ කොච්චර සතුට විඳිනවාද කියලා බලන ප්‍රධානතම මිනුම් දණ්ඩෙන් එකක් තමයි ඔබ දවසකට කොච්චර කුසල අරමුණක සමත කමඨහනක හිත තියාගන්න, එක අරමුණක හිත තියාගන්න දක්ෂද කියන කාරණේ. මේක පින්නතුනේ ලේසි නෑ. මේක හුඟක් දන් දුන්නට මේක කරන්න බෑ. වාකා සිල් රැකකට මේක කරන්න බෑ. වාකවාර ගාණයක් දමදිව ගියාට විතරක් මේක කරන්න බෑ. වාකවාර ගාණයක් සිරිය පාද නැගකට විතරක් මේක කරන්න බෑ. ඒ ඔක්කොම වඩා අමාරුයි මේක. මේක ඇත්තටම අසද්දෘශ්‍ය මහා දානයක් දෙනටත් වඩා අමාරුයි මේක. ඒත් ඒකම් කරන්න ගියාම තමයි තේරෙන්නේ පිනතුනේ. අනිත් ඔක්කොම වැඩ කරන්න පුළුවන්. කඩන පින්කම් කරන ඒවා, පන්සල් හදන ඒවා, භාවනා කුටි හදන ඒවා, ඒවා කිසි දෙයක් අමාරු නෑ පිනතුනේ. ඒවා එක මාසෙන් දෙකෙන් හදන්න පුළුවන්. හැබැයි එක විනාඩි 5ක් එක සමත අරමුණක ඉන්න එක පිනතුනේ එච්චර සරල දෙයක් නෙවෙයි. ඒ වගේම මේකේ රිසල්ට් එකක් සරල නෑ. ඒකේ ප්‍රතිඵලයක් සරල නෑ. එක මොහොතක් හරි කෙනෙක් සමත අරමුණකට ඇවිල්ලා පංච නීවරණ දුරු කරා නම් එයා ලබන සතුට මේ මුළු කාම ලෝකෙම ලබන සතුටට වඩා ඉහළ සතුටක් ළමයි. කාම ලෝකය කියන්නේ මොකද්ද? මනස ලෝකයත් දිව්‍ය ලෝක හයත්. දිව්‍ය ලෝක හයේ ලබන සතුටට වඩා ඉහළ සතුටක් විඳිනවා ඔබ ඇස් දෙක පියාගෙන ආනාපාන සතිය තුළ ටික වෙලාවක් හරි හිත සංවර කරගන්න ඔබ දක්සන. ඒකේ අපි මෛත්‍රී භානයෙන් පටන් අරන් ඊට පස්සේ බුද්ධානුස්සතිය, අසුභය, මරණානුස්සතිය, දසකසින, අසුභ මෙහෙම ඇවිල්ලා අන්තිමට ළඟා වෙන කොහේටද? සෝ සතෝ වාස සති සතෝ පස්ස සති දීඝං වාස සන්තෝ දීඝං අස්ස සාමිති පජානාති දීඝං වාපස්ස සන්තෝ දීඝං පස්ස සාමිති පජානාති. වර්තමාන හිත තියාගෙන, නාසය කෙළවර හිත තියාගෙන, හුස්ම ගන්නකොට ගන්න බවත්, හුස්ම පිට කරනකොට පිට කරන බවත් පිළිබඳව මේ අවබෝධයෙන් හුස්ම ගන්න එක. පින්නතුනි දවසට 5ක් මේකට උත්සාහ කරන්න. අර මුලදී අපි සතුටුනේ අනිත්‍යයගේ ළඟ කෑම බීම කාලා, අනිත්‍යයගේ ළඟ සින්දු කියලා අප්පුඩි ගහන සතුටුනේ. එහෙම සතුටු වෙන අය ඉන්න තැනක බලන්න පින්නතුනි, එහෙම සතුටු වෙන අය දුක් වෙන්නේ ඒ විදියටමයි. වෙන කෙනෙක් හොඳයි කියනකොට උඩ පැනලා සතුටු වෙනව නම් හොඳට මතක තියාගන්න, ඒ උඩ පනින ප්‍රමාණයට උඩ පනිනවා කෙනෙක් බැනපු වෙලාවේදී දුක් වෙලා. කෙනෙක් කියන දෙයක් කනට ඇහෙනකොට සතුටු වෙනව නම් ලෞකික දෙයකට කියන්නේ එයාගෙන් පිට වෙන, අපි අකමැති වචනේ පිට වෙනකොට ඊට සමගාමීව තමා දුකටපත් වෙනවා කියන කාරණය. යෝ රූපේ අභිනන්දති සෝ දුක්ඛේ අභිනන්දති. යම් කිසි කෙනෙක් රූපයකට සතුටු වෙනවා කියලා කියන්නේ මොකද්ද? ඕ සතුටු වෙලා තියෙන්නේ දුකටයි සතුටු වෙලා තියෙන්නේ. දුකටයි කැමති වෙලා තියෙන්නේ. ඒ නිසා රූපයක් ඇසුරු කරගෙන නම් සතුටු වෙන්නේ කියන්නේ ඔහු දුකත් එක්ක සතුටු වෙලා තියෙන්නේ. සාමාන්‍ය ලෝකයට මේක තේරෙන්නේ නැහැ පින්නතුනි. මේක දේශනා කරන්න බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙ පහළ වෙන්නට ඕන. දිනක් බුදුරජාණන් වහන්සේ හැම වෙලට එක්තරා මිනිසෙක් ආවා. යාගේ දරුවා, එකම දරුවා මිය ගිහිල්ලා දුකෙන් ආයේ බුදුන් ළඟ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා යම් කිසි දෙයකට සතුටු වෙනවා නම් අන්නේ සතුට විඳින දේම ඒ කාරණාවෙම තමයි දුකටපත් වෙන්නේ කියලා. ඔබ යම් කිසි දෙයකට ලෞකික වශයෙන් භෞතික දෙයකට සතුට වෙනවා නම් ඔබ ඒ සතුට වෙලා තියෙන්නම දුකට කියන කාරණා. දුකට හේතුවක් වෙන කාරණයකට කියලා. මේක කිව්ව ගමන් මේක නට හිතා ගන්න බැරුව ගියා. සතුට විඳින කාරණේ කොහොමද දුක් වෙන්නේ කියලා. මේක පිළිගත්තේ නැහැ වෙනත් බුදුරජාණන් වහන්සේවත් පිළිගත්තේ නැහැ. පිළිගත්තේ නැහැ විතරනේ බුදුහාමරට බැන බැන ගියා. බුදුහාමර කියන මේ සතුට විඳින දේ දුක වෙනවා කියලා එහෙම කොහොමද වෙන්නේ? සතුට විඳින දේෙන් සතුටක් නෙන්නේ කියලා මෙයා තැන් තැන්වල කිය කිය ගියා. ගියා විතරනේ මේක රජතුමාට තාරංචුන මෙහෙම කතාවක් කරනවා කියලා බුදුහාමර මෙහෙම කතාවක් කියලායි කියලා. සතුට ලැබෙන දේෙන් දුක් වෙන කියලා මෙන්න බුදුහාමර මෙහෙම කතාවක් කියලා තියෙයි කියලා ඊට පස්සේ මාළිකා දේවියටත් කිව්වා. බුදුහාමරට මොකක් හරි වැරදීමක් වෙලාද කියලා. මාළිකා දේවිය කිව්වා නෑ නෑ බුදුහාමර කිව්වනම් එහෙම තමයි ඒක වෙනස් වෙන්න බෑ කියලා. එහෙනම් ඒක බුදුරජාණන් වහන්සේ ළඟට නැවත අරගෙන ආවා. බලන්න මෙච්චර බණ ආපෝ. කොසල එතුමාට දේශනා කළ ධර්ම දේශනා වෙනම කොසල සංගුත්‍යයක් කියලා තියෙනවා. ਉਹ මාර්ගවල ලැබුවේ නැහැ. ඔහුටවත් මේ කාරණේ තේරුම් ගන්න බැරි වුණා වෙනතනි. ඔබ තේරුම් නොගද්දට පුදුම වෙන දෙයක් නැහැ. ඔබට හිතේ මේ සතුට ලබන කාරණාවලින් කොහොමද දුක එන්නේ කියලා. බලන්න ඔබ අද සතුට වෙලා තියෙන කාරණේ බැරි වෙලාත් නැති වුණොත් දැන් ඔබේ ළඟම ඥාතියෙකුයි අල්ලපු ගෙදර කෙනෙකුයි බලන්න නිකන් කම්පයා කළා. ඔබේ ගෙදර කෙනාට ඔබ හුඟක් ආදරේ නේ. අල්ලපු ගෙදර කෙනාට ඔබ එච්චර ආදරේ නෑ. එතකොට මේ දෙන්නාම එකම ගමනක් ගිහිල්ලා එකම ගමනකදී අනතුරකට පත් වුණා. ඔබ වැඩිපුර දුක් වෙන මොහොතද? ඔව් තමන්ගේ කෙනාට ඇයි ඒකට හේතුව? ඔව් තමන්ගේ කෙනාට ඇලීම බැඳීම ආදරේ වැඩි. ඒ වැඩි පමණට මේ දුක් ටික එන්නේ. මේකම පේනවනේ. එතකොට ඒකෙන් කියන්නේ මේ යුතුකණ්ඩික කරන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. වරදා තේරුම් ගන්න එපා. යුතුකණ්ඩික කරන ගමන් අපි දක්ෂ වෙනට ඕන මේ ධහමෙන් ප්‍රයෝජන ගන්න. මේ ධහමේ තියෙන ගැඹුර තේරුම් ගන්න අපි දක්ෂ වෙනට ඕන. අන්න එතෙන්දි තමයි පින්නතුනේ කාතකින් තමන්ටම පිළිසරණක් තමන් හදා ගන්න ඕන කියන මට්ටමට එන්නේ. ඔබ දැකලා ඇති ජීවිතේ එකම දරුවා හිටපු තැන්වල ඒ දරුවා ආබාධිත වුණාම විඳින දුක. එකම දරුවෙක් ඉඳලා අවුරුදු 20 25 ගිහිලා රැකියාවක් අරගෙන උපාධියක් අරගෙන මුලින්ම ට්‍රිප් එකක් යනවා දැන් මේට අනතුරටපත් වෙනවා. එහෙම දෙමව්පියෝ ජීවිත කාලයක් ඉඳින දුක ඔබ දැකලා ඇති. එතකොට අපේ ජීවිතේට එහෙම අනතුරක් එන්නේ නැහැ කියලා අපිට පුළුවන් සාතිකයක් දෙන්න. අපි හිතන් ඉන්නේ අනිත් පැයට උනාට අපිට නම් එහෙම වෙන එකක් නැහැ කියලා නේ. ඒ බොහෝ දෙනෙක් එහෙම හිතපු කට්ටිය පේනවාතුනි. ඒ අනතුරු වලට පත්වෙච්ච කවුරුවත් හිතුවේ නැහැ කටියට එක වෙයි කියලා. ඒගොල්ලන් අනිත් පැයට වෙන දේවල් ඕන තරම් දැකලා තියෙනවා. හැබැයි ඒගොල්ලන් හිතුවේ අපට හැර අනිත් පැයට වෙන්න පුළුවන් කියලා. තමන්ට වෙන්න පුළුවන් කියලා හිතුවේ නැහැ. ඔබ ශ්‍රී ලංකාවට එම ගියහම බලන්න ඔයි මහරගම පිළිකා රෝහලේම ළමා වාටුවට එම ගිහිල්ලා එන්න. කොළඹ ජාතික රෝහලේ ඇක්සිඩන්ට් වෝඩ් එකට එම ගිහිල්ලා එන්න ඔබ බලලෙන්න. ජීවිතේ බලාපොරොත්තු තියාගෙන හිටියාගේ බලාපොරොත්තු කඩවෙච්ච ආකාරය බලලෙන්න. දරුවන්ට ඒවා පෙන්වලෙන්න ජීවිතේ තේරුම් ගන්න. එතකොට මෙන්න මෙවැනි ජීවිත ගත කරන්න ආයේ විදියට පින්නතුනේ අපි මේ ධර්මයෙන් පිළිසරණක් ලබා ගන්නට ඕන. ඔබ මේ ධම්මට ඇසීමේම ඔබ හුඟක් වාසනාවන්තයි. එනිසා මේ අභියෝග අපි ජය ගන්නට ඕන. ඒ ජය ගන්න යද්දී සතුට ලබන ක්‍රමයේදී මෙන්න මේ ආධ්‍යාත්මික සතුට පැතට අපි යොමු වෙන්නට ඕන. එනිසා පුළුවන් තරම් කායික වාචික සංවරය ඇති කර ගනිමින් තමන් සමත කමටහනක යෙදෙන්නට ඕන. ඒ අතරත් විශේෂයෙන්ම ටිකෙන් ටික ආනාපාන සතිය හුරු කරන්න. ආනාපාන සතිය තරම් සුවදායි ශාන්තව භාවනාවක් තවත් නැහැ පින්නතුනි. මේකට ඔබ හිත යොමු වුණොත් ඔබ වඩාම මේ ලෝකයේ සතුටෙන් ජීවත් වෙන කෙනෙක්ගෙන් අයගෙන් කෙනෙක් බවට පත් වෙනවා. ඔබ මෙතෙක් කලක් බාහිර දේවල්ට දක්වපු ආකර්ෂණයේ කැමැත්ත ටිකෙන් ටික අඩු වෙලා ඔබ වඩාත්ම ඔබේ ආධ්‍යාත්මික සුවේ පැත්තට යොමු වෙනවා. මෙන්න මේ දෙක පින්නතුනි තමන්ගේ ජීවිතයට සුවිශේෂී කාරණයක් මුණගැහෙන්නට ඕන. ඒ තමයි දුකේ හට ගැනීම හා නිරෝධය කියන කාරණය. මම දැන් මෙතන ඉඳලා කියන කරුණ පොඩ්ඩක් වෙනස්. මෙතන ඉඳන් කියන්නේ පටිසෝතගාමින් නිපුණං දුද්දසං අනුන් කියන කාරණය. උඩුගම් බලා යන ඉතාම සියුම් වූ කාරණයක් මෙතන ඉඳන් කියවෙනවා. ඔබ බොහෝ දෙනෙක් මෙතන දක්වා කාරණු ටික හොඳටම දන්නවා. හැබැයි ඔබ නොදන්න කාරණා ටිකක් මෙතන ඉඳලා ඔබට ඇහෙන ගන්නවා. ඒ තමයි පුබ්බේ අනනුසුතුයිස් ධම්මේසෝ චක්ඛුං උදපාදේ ඥානං උදපාදේ පඤ්ඤා උදපාදේ විඤ්ඤා උදපාදේ ආලෝක උදපාදේ කියලා බුදුරජාණන් වහන්සේ සිය ප්‍රථම දේශනාවම දේශනා කරන පෙර නොයසු විරු ධම්මයක් පහළුණා කියන කාරණය. මේක සාමාන්‍ය කැඩෙන බිඳෙන ලෙඩ වෙන මහලු වෙන දුකක් විතරක් නෙමෙයි මේ කියන්නේ. ඊට වඩා ගැඹුරු දෙයක් බුදුහන් අවබෝධ කරගත්තා. මොකක්ද ඒ දේ? ඒ තමයි ඇහැට රූපයක් පේනකොට මොකද වෙන්නේ? කනට ශබ්දයක් අහනකොට මොකද වෙන්නේ? දිවට රසයක්, නාසයට ගඳ සුවඳක්, කයට පහසක් වෙන්න ඇත්තටම මොකද වෙන්නේ කියන කාරණය. ඇහැට රූපයක් පේනකොට වෙන්නේ අපේ මානසික ස්වභාවයට අනුව අපේ තියෙන කර්මය, අවිද්‍යාව, තෘෂ්ණාව ආදී හේතු ගානක එකතුවකින් හැම වෙලාවෙම ඇස කන ආදී මේ ඉන්ද්‍රියන් ටිකක් නිර්මාණය කළ දෙනවා. අන්නේ ඇස් කන ආසාදී ඉන්ද්‍රිය විකසිත කළ බලනකොටම බාහිර රූපයකට පතිතුනොතින් අන්න ඒත් එක්ක කිසියම් වර්ණ රූප, ශබ්ද රූප ආදී මේ රූප ටිකක් තමන්ට කර්මානුරූපව මේ ඉන්ද්‍රියවලට මුණගැහෙනවා. බාහිර රූපයක් අපට පේනවා නම් ඒ පේන්නේ රූපේ මට්ටම විතරක් නෙවෙයි, ඒ පේන්නේ තමන්ගේ ඇහැට ලබා දෙන පෙනීමේ ශක්තිය මත ඒක තීරණය වෙන්නේ. ඒ ඇස කියන සාධකයේ තීරණය වන්නේ තමන්ගේ මානසික ස්වභාවය. සාමාන්‍යයෙන් අපට හිතෙන්නේ බාහිර රූපයක් මේ තාපය මෙහෙම තියෙනවා හැම දිනටම එක විදිහට පේනවා කියලා. මේ තාපයෙන් මේ දොරෙන් එහාට මට යන්න බෑ, ඒ නිසා කාටවත් යන්න බෑ කියලා හිතන් ඉන්නේ නේ. හැබැයි කූඹියෙක් බලන කූඹියක් ඔය ඇසින් යනවනේ හැබැයි. දෙවියෙක් භූතයෙක් වගේ આવත් කොහමද? එයාට ওই තාපයෙන් එහාට යන්න පුළුවන්, පිටින් එහාට යන්න පුළුවන්. එතකොට ඔබට පේන්නේ මේ වෙලාවේ මනුස්ස ලෝකෙ ඉන්නේ විතරයි. මෙතෙන්ට අභිඥාලාභී කෙනෙක්, බුදුරජාණන් වහන්සේ කෙනෙක්, සමහර දෙවි කෙනෙක්, ඇතැම් ප්‍රේතෙක්, භූතයෙක් වගේ සත්වෙක් හිටියොත් මෙතන අනිත් සත්වු ටිකත් යට පේනවා. එතකොට ඔබට මට පේන්නත් නොපෙනෙන්නත් අනිත් යට පේන්නත් නොපෙනෙන්නත් හේතුව ඇයි? ඒ හේතුව තමයි මේ අපේ ඉන්ද්‍රිය, ඇස කන ආදී මේ ඉන්ද්‍රිය. ඒ ඉන්ද්‍රිය වලට පාදකුනේ මොකද්ද? ඒ මොහොතේ හිතේ තියෙන මානසික ස්වභාවය. එනිසා මෙන්න මේ මානසික ස්වභාවයට අනුව නිර්මාණය කළ දෙන ඇසාදී ආයතන නිසා මේ රූපාදී අරමුණු පතිත වෙනකොට ඒ මොහොතේ වර්ණ රූපාදී මේකට ග්‍රහණය වෙනවා, සම්බන්ධ වෙනවා. අන්නේ සම්බන්ධ වුණත් පින්නතුනි ඒ දේ අනුවමත් නෙවෙයි තීරණය වන්නේ අන්තිමට ඒ වර්ණ රූපයේ ඒ ඇස හේතු ඇති කල්ලි හටගෙන එතනම නිරුද්ධ වෙලා යනවා. නිරුද්ධ වෙල ගියාට පස්සේ අපි නොදැන ගත්තොත් මේක නිරුද්ධ වුණා කියලා අපි හිතන් ඉන්නේ බාහිර අහපු දැකපු රූප ශබ්ද ආදී ඒ විදිහටම බාහිර තියෙයි කියලා. දැන් ඇසට රූපය පේනකොට ඒ වෙලාවේ වර්ණ රූපී අර කැමරාවෙන් ගැහුවා වගේ එක මොහොතක ඒ අර කැමරාවේ රීල් එකේ පින්තූරේ නෙගටිව් එක කළු එක සුදුනා වගේ ඉවර මේක ඉවරුණ එතන. ආයි බලනකොට අලුත් එකක්. එතකොට අපි මේක දන්නේ නැතුව අපි හිතන් ඉන්නේ බාහිර රූපය මම දැක්කා ආයක තියෙනවා මං අහක බැලුවත් මේ පැත්තේ බිත්ති හැම තියෙනවා කියලා අපි හිතන් ඉන්නේ. එනසන ඔබ වීඩියෝ වල දැකලා ඇති අර කපුටෝ කුරුල්ලෝ වඳුරෝ හැම කණ්ණාඩි ළඟට ගිහිල්ලා බලන හැටිනේ. කණ්ණාඩි ඉස්සරහට ගිහ බලන අත ගන්නවා පිටිපස්සට ගිහිල්ලා බලන එයා ඉන්නවද කියලා නේද? එයා හිතන්නේ ඉස්සරහා බලන රූපේ ඉස්සරහා කෙනෙක් ඉන්නවා කියලා. ඔය ඇතර ගියත් හිතන්නේ අතන ඉන්නවා කියලා. අපේ ඒ සතුව ඇතර ලොකු වෙනසක් නැහැ. දැන් ඔබ උදේ ගෙදරින් ආවා, ආවේ අර කණ්ණාඩියෙන් අයින් වුණා වගේ ඉතුරු නැතුව මේ ඉන්ද්‍රිය ටික ආයතන ටික නිරුද්ධ වුණා. නමුත් ඔබ අර කණ්ණාඩියේ රූපයේ තියෙන සතා රූපයේ තියෙන කියලා හිතාගත්තට වගේ ඔබ හිතන්නේ ගෙදර එතරම් තියෙයි කියලා. මෙන්න මෙතෙන්දි තමයි සම්මුති සත්‍යය පරමාර්ථ සත්‍යය පටලවා ගන්න එපා. මෙතන ඊටාම සියුම් අවස්ථාවක් මෙයන්නේ. සම්මුති සත්‍ය කියලා දෙයක් ලෝකේ තියෙනවා. ඒක බුදුදහම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඔබ මෙහි ආවත් gedare හැම තියෙන දරුවට ගෙහි ඉන්න වාහනේ පාරේ තියෙනවා. ඒක සම්මුති සත්‍යය. ඒ සම්මුති සත්‍යයෙන් උපරිම පුළුවන්කම තියෙන්නේ දිව්‍ය ලෝකයට බ්‍රහ්ම ලෝකයට යන විතරයි. එයින් හැට යන්න බෑ. ඒ සම්මුති සත්‍ය ඉඳගෙන දන් දීලා සිල් රැකලා ඔබට සුභ තියන්න පුළුවන්. ඒකට බාධාවක් නැහැ. ඒ සම්මුති සත්‍ය තුල හිටියත් අපි ඉන්නේ අවිද්‍යාව පත්‍යා සංඛාරා කියන මට්ටමෙන් ඉන්නේ. ඔබ පුඤ්ඤාවි සංඛාර රැස් කළත් ආනෙන්ජාවි සංඛාර රැස් කරත් ඔබ ඉන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන මට්ටමේ. ඒක තමයි සම්මුති සත්‍ය ලක්ෂණය. ඒක තමයි ලෞකික සත්‍ය සත්‍යය. ලෞකික ස්වභාවය. ඒක දේශනා කරන්න විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. මේ ධම සිවුම කියලා කියන්නේ මෙන්න මේකයි. මේ ධම සිවුම් ධමයක් මේ කියන්නේ. දිනක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිසක් උදෑසන පින්නපාත යනකොට දැක්කා ලිච්ඡවි කුමාරවරු දුනු ශිල්පය දෙනව දැක්කා. කොහමද දුනු ශිල්පය දෙන්නේ? අර ඊතලෙන් ඈත දෙන්නෙක් ඉඳගෙන මුහුණට මුහුණ තියලා ඊතල දෙකක් විදිනවා. ඒ ඊතල දෙක මගදී තුඩු දෙක එකට වදින්න ඕන. වැදෙලා බිම වැටෙන්න ඕන. එකක් හරි මිස් වුණොත් අනිත් පැත්තට යන ජීවිත හානි වෙනවා. මේක දැකලා පුදුම වුණා මේ ස්වාමීන් වහන්සේලා. බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා කිව්වා මෙන්න මේ සිටිය දැක්ක කියලා. බුදුහාඳුරහනවා මහණෙනි ඕකද අමාරු. එක්තරා දෙයක් අස්වැයකුගේ කෙස් ගහකින් එල්ලලා තියලා රාත්‍රී කාලේ කරුවලේ අකුණක් ගහන වෙලාවේදී ඒ අකුණ සැරවදින ඒ සුළු ආලෝකයෙන් අර අස්ලොම හතට පැලිල යන විදියට ඊතලෙන් විදින එකට අමාරු කියලා ඇහුවා. අර ඊතල දෙක සම්මුඛ වෙන එකද අමාරු? අර රාත්‍රී කාලේ අස්ලොමට අර පොඩි ලැබෙන ආලෝකයෙන් විදලා ඒක හතකට පැලිල යන්නත් ඕන. එහෙම විදින එකද අමාරු කියලා. බුදුරජාණන් වහන්සේ මේ ලිච්ඡවි කුමාරව කරපේක මොකද්ද? මේකනේ අමාරු කියලා කිව්වා. අන්න ඊටත් වඩා අමාරු දෙයක් තියෙනවා. මොකද ඒ තමයි මේ දුකේ හට ගැනීම හා නිරෝධය කියන මෙන්න මේ සත්‍ය තේරුම් ගන්න එක ඊටත් වඩා සියුම් දෙයක් කියලා. අන්නේ සියුම් දෙය තමයි විනෝදින් මේ දේශනා කරන්නේ. ඇහැට රූපයක් පතිත වෙනකොට ඒ මොහොතේ තමන්ගේ මානසික ස්වභාවයට අනුව නිර්මාණය කළ දෙනවා ඇහැ. ඇහැට අනුව බාහිර සතර මහා භූත රූපවල රූපේ නිර්මාණය කළ දෙනවා. තීරණය වෙනවා ඒ වන්න රූපයට පතිත වුණත් ඒක රූප වේදනා සංඥා සංඛාර කියලා නැත්නම් පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියලා මෙන්න මේ විපාක මට්ටමේ නාම රූප දෙක නිරුද්ධ වෙනවා. එතනම ඒක නිරුද්ධ වන පස්සේ අර බයහට ගන්නවා විපාක මනෝ ධාතු කියලා අවස්ථාවක්. ඒකත් නිරුද්ධ වෙලා ඊට පස්සේ විපාක මනෝ විඥාන ධාතු කියලා අවස්ථාවක් තියෙනවා. ඒක සැපක්වත් දුක්ක්වත් නෙවෙයි. ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒක විපාක මට්ටමේ අවස්ථාවක්. ඒක එතනම හටගෙන මේ සියල්ලක්ම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. නිරුද්ධ වුණාට පස්සේ මොකද වෙන්නේ? ඒ නිරුද්ධ වෙච්ච දේ ගැන සංඥා වේදනා දෙකක් විදියට මන ආයතනයේ සිහි කිරීම වශයෙන් තමයි අපි ඒ රූපය හඳුනාගන්නේ. හිත එතකොට වේගවත්ව පියවර ගානක් පසුපල ගිහිලා තියෙනවා. මේක හිතේ තියෙන වේගවත් බව නිසා අපට දැනෙනවත් නැහැ. එතකොට ඔබ දරුවා කියලා දැක්කනම් රස කෑමක් කියලා වින්දනම් ලස්සන සුවඳක් කියලා ආග්‍රහණය කළානම් හරි ලස්සන සින්දුවක් කියලා ඇහුවනම් අනේ දරුවාගේ කොණ්ඩේ හරිම සිනිදුයි දරුවා හරිම මෘදුයි කියලා අත ගෑවනම් යම් තාක් දේවල් ඔබ සැප දුක් වින්දනම් වින්දේ කොහොමද? ඔබ වින්දේ මනංච පටිච්ච ධම්මේ චුප්පජ්ජති මනෝ විඥාන කියන අවස්ථාවෙන් රූපේ නිරුද්ධ වෙච්ච මොහොතක. හැබැයි වරදවා තේරුම් ගන්න එපා රූපයක් නෑ කියන්නේ. රූපයක් සතර මහා බෝධ රූප පඨවි ආපෝ තේජෝ වායෝ වලින් නිර්මාණය වෙන දෙයක් ලෝකෙ තියෙනවා. ඒක තියෙන්නේ ඒ මොහොතට ඉන්ද්‍රිය ප්‍රතිබද්ධවයි තියෙන්නේ විපාක මට්ටමේදී. ඒක එතනම හටගෙන නිරුද්ධ වෙච්ච ලෝකෙක තමයි මනෝ විඥාණයෙන් තේරුම් ගන්නේ. අර චක්කු විඥාන ආදීන් රූපයක් ගැන සම්පූර්ණ අවබෝධයක් ලබන්න බෑ. ඒක වර්ණ මාත්‍රය, ශබ්ද මාත්‍රය, ප්‍රයිමරි නොලෙජ් එක විතරයි ලැබෙන්නේ. අන්න ඒ නිසා සඳහන් කරන්නේ න පංච විඥානේහි කිංච ධම්මං පටිවිජානාති අඤ්ඤත්‍ර අබිනිපාතමත්තා කියලා. පංච විඥානයන්ගෙන් චක්කු විඥාන, සෝත විඥාන ආදී විඥානයන්ගෙන් කිසිම දෙයක් පිරිසිඳ දැනගන්න බෑ. සබ්බේ ධම්මා මනෝ විඥාන ධාතුයා විඤ්ඤේය. සියලුම දේවල් තේරුම් ගන්නේ අපි මේ තීරුම් ගන්න සැප දුක් විඳින අවස්ථාව කියන්නේ මනෝවිඤ්ඤාණ අවස්ථාව. We are unable to recognize something through five consciousnesses, just contact. Everything should be realized by the mind consciousness. එතකොට පින්නොත්තුනි මෙන්න මෙතෙන්ට මොහොතක් හරි හිත තියන්න පුළුවන් නම් ඔබට ඕනම දෙයක් හිතෙන රූපයකුත් එක්ක රූපයක් නැතුව ඔබට මොනවාක්වත් හිතන්න බෑනේ නේ. අවදින් ඉන්න වෙලාව විතරයි නිදිය ගත්තාම හීනයක් දකින්නත් රූපයක් එක්කනේ. ඔබ මේ රූපය දකින අවස්ථාවේදී ඇත්තටම රූපේ ලෝකේ තියෙන රූපයද දකින්නේ? කලින් දැකපු දෙයක් නෙනේ. ඔබ හීනේ තේරුම් ගන්නේ සම්පූර්ණ මනෝවිඤ්ඤාණය නෙනේ. ඒ හීනයයි මේ හීනය අතර වෙනසක් නෑ, ලොකු වෙනසක් නෑ. මේ ඔබ යමක් තේරුම් ගන්න අවස්ථාවත් මනෝවිඤ්ඤාණ අවස්ථාව, අර හීනෙන් තේරුම් ගන්න අවස්ථාවත් මනෝවිඤ්ඤාණ අවස්ථාව. එතකොට එක වෙනසයි තියෙන්නේ, මේ රූපය මේ ආසන්න මොහොතේදී මේක විපාක විඳලා අවසන් වෙච්ච එකේ පරතරය අඩුයි, අරක ටිකක් ඈතයි. එච්චර වෙනසකටදී මේ රූපය මේ සබ්ධහන වෙලාවෙත් ඔබ තේරුම් ගන්නේ මනෝවිඤ්ඤාණය. දැන් ඔබට හීනෙන් කවුරු හරි ඇවිල්ලා කියනවා පුතේ මට පින්ට් එකක් දෙන්න කියලා, ආච්චි කෙනෙක් සිය කෙනෙක් ඇවිල්ලා කියනවා, සුදෙන් ඇඳගෙන ඇවිල්ලා කියනවා පුතේ මට පින්ට් එකක් දෙන්න කියලා. උදේට මතක ආච්චි ආව සුදු පාටෙන් ඇඳන් ආවි කියලා. ඔබේ සුදු පාට ඇස් දෙකට දැක්කේ? ඔබ පුතේ මට පින් අනුමෝදන් කියන එක ඇහුවේ කනටද? නෑ නේ. මේ මනෝවිඤ්ඤාණ තේරුම් ගන්න අවස්ථාව වෙනතුනි. එතකොට අපේ ජීවිතයේ මෙන්න මේ අවස්ථාව තේරුම් ගත්තොත් මෙන්න මෙතනින් තමයි අවිජ්ජායත්වේ වාසියස විරාග නිරෝධහ සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඤ්ඤාණ නිරෝධෝ කියන මට්ටමට ගිහිල්ලා ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසා නිරුජ්ජන්ති කියන මට්ටමට යන්නේ. ඔන්න දැන් අපි සතුට ලබන අලුත් පැත්තකට හැරිලා දැන් මේ තියෙන්නේ. කොහොමද? වෙනද අප සතුට ලැබුණේ ඇස් කන් ආසාදී ඉන්ද්‍රියවට යමක් පතිත වෙලා ඒක නිරුදුනාට පස්සේ ස්පර්ශ සමුදයන් දිඳලා ඒ සතුට ලැබුවේ. ඊට පස්සේ අපි ඒක ධාන මට්ටමේ ලැබුවා සතුටක් නිවරණ දුරුපැල්ලා. දැන් මේ ලබන්නේ ධාන මට්ටමනොත් ඉහළට ගිහිල්ලා විදර්ශනා මට්ටමෙන් Insight meditation, මේක තමයි අභ්‍යන්තරයේ බැලීම. කොහොමද? ඇහැට රූපයක් දකිනකොටම දන්නෝ ඇහැ නිරුද්ධ වෙලා, රූපය නිරුද්ධ වෙලා, චක්කු විඤ්ඤාණ නිරුද්ධ වෙලා, චක්කු සම්පස්සය, චක්කු සම්පස්සා වේදනා, රූප සංඥා, රූප සංචේතන ඔක්කොම විපාක මට්ටමේ නිරුද්ධ වෙලා තියෙන්නේ. බාහිර නිරෝධය දකිනවා, බාහිර දෙයට සතුට වෙන තරම් දෙයක් ඉතුරු වෙලාවත් බාහිර භෞතික ලෝකේ නෑ තමන්ට. ශුන්‍යතෝ ලෝකං අවේක්ඛසු කියන්නේ මේකයි. බාහිර ලෝකේ නිරුද්ධ වෙච්ච දෙයක් කියලා ශූන්‍ය දෙයක් කියලා දකිනවා. හැබැයි ශූන්‍ය කියන්නේ මේ නැත කියන එක නෙවෙයි, නාස්තිකවාදී නෙවෙයි, මේ නිහිලිසම් කියන එක නෙවෙයි, මේ හේතුඵල ධහම දකිමින් දකින නිරෝධයක් මේ කියන්නේ. ඒ බාහිර දකිනවත් එක්කම අභ්‍යන්තරයේ පැත්තේ දකිනවා මේ මනස කියන එකත් දිගට තියෙන දෙයක් නෙවෙයි, ඒකත් තත්ත්වගත විපස්සති මේ මනෝ විඤ්ඤාණය දිගට තියෙන දෙයක් නෙවෙයි. මේ මනෝ විඤ්ඤාණයත් හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුද්ධති. හේතු ඇති කලෙහි හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනා කියලා දකිනවා. එතකොට බාහිර භෞතික දේනොත් නිදහස් වුණා, අභ්‍යන්තර නාමයන් දේනොත් නැත්තම් සිතනොත් නිදහස් වෙනවා. දෙකෙන්ම නිදහස් වීමෙන් ඔහුට මේ යථාර්ථය අවබෝධ කිරීම තුළින් ඇති වෙන සතුටක්, ඒ සතුට අවේදිත සුඛයක්. ඒක විඳින සුවයක් නෙවෙයි. යමක් ගොඩ ගහගෙන ලබාගෙන ලං කරගෙන සතුටක් නෙවෙයි, මේ යථාර්ථය අවබෝධ කර ගැනීමෙන් ඇතිවන විමුක්තිය තුළින් ඇති වෙන විමුක්ති සුවයක්. අන්නේ සුවය තුළින් ඇතිවන මේ අවබෝධයත් එක්ක උපේක්ෂාටපත් වෙනවා. ඔහු වැඩිමුණොත් මද සිනහක් පහනක විතරයි කරන්නේ. මේක තේරුම් නොගත්තු ලෝකයා අවිද්‍යා සහගතව මේ රූපේ ඇලෙන ආකාරය දැකලා ඔහු තමන් ගැනම තමන් සතුටු වෙනවා, මං මේ මුලාවටපත් වෙන්නේ නෑ නේද කියලා. මේ යථාර්ථයේ තේරුම් නොගෙන දුක් වෙන ලෝකයේහි, ද්වේෂ කරන ලෝකයේහි තමා ද්වේෂ නොකර සතුටු වෙනවා. සුසුකං මත ජීවාම වේරිනේසු අවේරිනෝ, වේරිනේසු මනුස්සේසු විහරාම අවේරිනෝ. ලෝකේ මිනිස්සු ද්වේෂ කරන්නේ මේ සත්‍ය නොගෙන, ඒ ද්වේෂ කරන මිනිසුන් අතරින් මම ද්වේෂ නොකරන කෙනෙක් කියලා සතුටු වෙනවා. සුසුකං මත ජීවාම උසුකේසු අනුසුකා, උසුකේසු මනුස්සේසු විහරාමනුසුකා. ලෝකේ මිනිස්සු යම් යම් දේවල් අත්පත් කරගන්න මහත් වූ මහන්සියක් වෙහෙසක් දරනවා. අන්නේ ලෝකයේ තමා ඒව එකතු කර නොගෙන, ඒවට ආසා නොකරලා තමා සතුටු වෙනවා. සුසුකං මත ජීවාම ආතුරේසු අනාතුරා, ආතුරේසු මනුස්සේසු විහරාමනාතුරා. ලෝකේ මිනිසු කායිකව නිරෝගීව හිටියට මානසික රෝගීවයි ඉන්නේ. මොනවද මානසික රෝග? දැඩි ලෝභය, ඊර්ෂ්‍යාව, මාන්නය, තෘෂ්ණාව ආදී මේ දේවල් මානසික රෝග ඇතර බුදුදහමේ කියන විදිහට. මෙන්න මේ මානසික රෝගීන් පිරි ලෝකයේ ඔහු මානසිකව සුවපත් වෙලා ඔහු සතුට විඳිනවා. සුසුකං මත ජීවාම යේසන්නෝ නත්ති කිංචනං පීතිමක්ඛාම් බහිස්සාම දේවා ආවස්සරායත. ඔහු කිසිදු තැනක ඇලීමක් නොමැතිව හරියට ආවස්සර දෙවියන් වගේ ඔහු සතුටෙහි ඉහළ ස්ථානයක් ස්පර්ශ කරමින් ඉන්නවා. මෙන්න මේ සඳහා පැහැදිලි මාවතක් දේශනා කළා. ඒ මාවත තමයි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචාදී මෙන්න මේ අරසංග මාර්ගය. මේ දර්ශනය තේරුම් ගත්තට පස්සේ තේරුම් යනවත් එක්කම හොටි ළඟට මාර්ගය පැනවෙනවා. මාර්ගය කියන්නේ අරසංගික මාර්ගය, ද නොබල් ඒට් ෆෝල්ඩ් පැත්. එතකොට පින්නතුනි මේ දර්ශනය දැක්කට පස්සේ දර්ශනයන ලොකු උනන්දුවක් ඇති වෙනවා. ඔබට මම කිව්වොතින් අහවල් ස්ථානේ ලොකු ධනයක් තියෙනවා. ගියපුවම ගන්නත් පුළුවන්. කිසිම ආරක්ෂක බටියක් මුකුත් නැහැ. ඔබට ගන්න පුළුවන් කියලා ස්ථානයක් ගැන කියනවා. ඒ ධනයට ගේනවත් ඔබට ජීවිත කාලෙම රැකියාව කරන්න ඕනේ නැහැ කියලා මම කියනවා. කියලා මට බන කියලා නැගිටලා යන්න වෙන්නේ නැහැ. ඔබ කලින්ම පොඩ්ඩක් වතුර එකක් බොන්න කියලා හරි කොහොම හරි ගිහිල්ලා යනවා ඒකට බලන්න. ඉක්මනටම ඒ පාර හොයාගෙන යන වාහනේ අරගෙන යනවා. පොඩ්ඩක්වත් පරක්කු වෙන්නේ නැහැ. අන්නේ වගේම තමයි මෙන්න මේ ධර්මය ගැන විශ්වාසය. සද්ධාති තථාගතස්ස බෝධින් කියපු විදිහට මේ බුදුහාඳුරේ අවබෝධය මේක. මේ අවබෝධය පිරුණොත් ඇත්තටම ඔබ විශ්වාසය තියාගත්තනම් ඔබට මේ මාර්ගයට ඉක්මනටම ළඟා වෙන්න ඕන කියලා මාර්ගය. අර වාහනේ අරගෙන ඉක්මනට එතෙන්ට යනවා වගේ මෙන්න මේ අරසිංහ මාර්ගයේ ඉක්මනටම බැස ගන්නවා. ඒකට මෙතනින් එළියට යන්න ඕනේ මේ මොහොතේ නම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, වාචා, කම්මන්ත ආදී මෙන්න මේ අංගට යුක්ත මේ මාර්ගයේ හරියට රෙඩ් කාපට් එකක්, ගෝල්ඩන් කාපට් එකක් දිග ඇරිය වගේ, රන් පලසක්, රතු පලසක් දිග ඇරිය වගේ ඔබේ ජීවිතය අභියස මේ නිවෙන සැනසෙන මාවත ඔබට පැනවෙනවා. මේක තමයි කියන්නේ උජුකෝ නාම සෝමග්ගෝ අබේහා නාම සාදිසා කියන මේකයි. මේක තමයි ඍජු මාවත, මේක තමයි නිර්භය මාවත, මේක තමයි සතුට ලබන තියෙන මාවතෙහි ඊටාම ඉහෙළම මාවත. පැහැදිලි විස්තරය අන්‍ය අරසිංහ මාර්ගයේ වඩාත්ම වැදගත් අංගය තමයි සම්මා දිට්ඨි පුරේ ජවන් කියපු විදිහට මෙන්න මේ දර්ශනයේ සහිත රයිට් විෂන් එක මූලිකවම යන්නට ඕන. විෂන් ඉස් ෆස්ට් දෙන් මිෂන්. විෂන් එකයි මිෂන් එකයි දෙකම අවශ්‍යයි. විෂන් එකක් නැතුව මිෂන් එකේ ගියාට වැඩක් නැහැ. තමන්ගේ මාර්ගය අන්දයි. විෂන් එක විතරක් තියාගෙන හිටියට මාර්ගය නොගියොත් වැඩක් නැහැ. ඒ විෂන් එක නිෂ්ඵලයි. එනිසා විෂන් සහ මිෂන් කියන මේ දෙකම අවශ්‍යයි. විෂන් එක කියන්නේ මොකද්ද? මෙන්න මේ දැනුම. මේ දැනුම කියන්නේ මොකද්ද? සබ්බ පාපසකරණම් කුසලස් උපසම්පදා සචිත්ත පරියෝදපන. පව් කරන්න එපා, කුසල කරන්න, සිත දිනු කරන්න. මිෂන් එක මොකද්ද? මිෂන් එක තමයි මෙන්න මේ අරසිංහ මාර්ගය. කෙටියම කියනවා නම් සීල සමාධි ප්‍රඥා. වඩාත්ම කෙටියෙන් කියනවා නම් සතිපට්ඨානය. වඩාත්ම ලස්සනම වචන වලින් කියනවා නම් ආනාපාන සති භාවනා. ඒක තමයි ප්‍රැක්ටිස් එක, ඒක තමයි මිෂන් එක. විෂන් එක මිෂන් එක විතරක් නෙවෙයි බුදුදහමේ රිසල්ට් එකක් කියනවා. මොකද රිසල්ට් එක? ඒ රිසල්ට් එක තමයි ආරෝග්‍ය පරමාලාභා, සන්තුට්ටි පරමන් දනං, විශ්වාස පරමාඥාති, නිබ්බාන පරමන් සුඛං. අර මාර්ගයේ යනකොට තමන්ට කායික නිරෝගී භාවය පමණක් නෙවෙයි මානසික නිරෝගී භාවය ලැබෙනවා. ඊළඟට සන්තුට්ටි පරමන් දනං, මේ මොහොතේම සතුට යථාලාභ සන්තුට්ටිය ලැබෙනවා. විශ්වාස පරමාඥාති, කලින් විශ්වසනීය අය බාහිරින් හොයාගෙන ගිය ලෝකයේ ඔබටම කියලා ඔබේ හිත විශ්වසනීය මෙහෙකරුවෙක් බවට පත් කරගන්න. තමන්ගේ මනස තමයි තමන්ට තියෙන විශ්වසනීය පුද්ගලයා බවට පත් වෙනවා. ඊළඟට නිබ්බාන පරමං සුඛං. රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ කී විදියට රාග ద్వේස මෝහ දුරු වීමෙන් ලබන මෙන්න මේ සුවේ කරාව ගමන් කරනවා. මේක තමයි බුදුදහමේ ඇටියට පරම සුවේ, පරම සැනසුම, පරම සතුට විදිහට කියන්නේ. අන්නේ මාවතේදී පින්නතුනි, ආනාපාන සති භාවනාව සුවිශේෂී භාවනාවක් වෙනවා. මේ දර්ශනය ඇතුව පංචශීලයේ මත පිහිටලා මේ යන ගමනේදී සියෙන් හුස්ම ගැනීම පිටකිරීම කරනකොට ඒක ආකාර ගානකට විහිදිලා යනවා. ඒක දීර්ඝව රස විදියට වෙන්න පුළුවන්. සම්බකાય පරිසංවේදීකී විදියට මුළු ආස්වාස ප්‍රස්වාස කයම සම්බන්ධයෙන් වෙනවා. පස්සම් බයං කාය සංකාරං කියපු විදියට ඒ ආස්වාස ප්‍රස්වාස කය සංසිඳීම වශයෙන් වෙනවා. පීති පරිසංවේදී, සුඛ පරිසංවේදී, චිත්ත සංකාර පරිසංවේදී, පස්සම් බයං චිත්ත සංකාරං කියපු විදියට මෙන්න මේ සුවේ ටිකෙන් ටික දිනු වෙනවා. ප්‍රීතිය සුවේ දිනු වෙමින් තමන්ගේ සංඥා වේදනා දෙක තේරුම් අරගනිමින් ඒ සංඥා වේදනා දෙක ටිකෙන් ටික සංසිඳන ආකාරය තමන් දකිනවා ආනාපාන සතිය ඔස්සේ. වේදානුපස්සනට යොමු වෙනවා. ඊට පස්සේ චිත්තානුපස්සනට යොමු වෙනවා. චිත්ත පරිසංවේදී අස්ස සිස්සාමීති සික්කති. චිත්ත පරිසංවේදී පස්ස සිස්සාමීති සික්කති කියපු විදියට තමන්ගේ සිත ගැන අවධානයෙන් කටයුතු කරනවා. ඊට පස්සේ අභිප්‍රමෝදයන් චිත්තං, සමාධං චිත්තං, විමෝචං චිත්තං කියපු විදියට මේ තැනැත්තා තමන්ගේ හිත ගැන සම්පූර්ණ අවධානයෙන් මේ හිතේ ස්වභාවයේ චිත්තානුපස්සනාවක විදියට වඩනවා. ඊළඟට ධම්මානුපස්සනාවේදී ඔහු අනිච්චානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිනිස්සග්ගානුපස්සී කියපු විදියට වඩාත්ම ගැඹුරින් මේ ලෝකයේ අනිත්‍යතාවය දකිමින් මොහු ආස්වාස් ප්‍රසන්න කරනවා. මෙන්න මේ යන ගමනේදී තැනැත්තාට කැමති නම් ප්‍රථම ධානය ආදී ධාන වලින් ගිහිලා ධානපැතට යොමු වෙනත් පුළුවන්. ආකාස අනංචයතන ආදී ධානපැතට යොමු වෙනත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි මෙහි ආනිසංශ විදියට ඒ තැනැත්තාට මේ ආස්වාස් ප්‍රසවාස භාවනාම උපයෝගී කරගෙන නොපිලිකුල් දෙයක් වන්නම් පිලිකුල් වශයෙන් මෙහි කරන්නත් පුළුවන්. මේ ආනාපාන සතිය හිත සමාධිමත් කරගෙන ඉනකොට නොපිලිකුල් දෙයක්, ඒ කියන්නේ ලස්සන දෙයක්, ඕනම දෙයක් පිලිකුල් වශයෙන් මෙනෙහි කරන්නත් පුළුවන්. යා මේ සමාධියෙන් නැගී සිටලා මේ අවබෝධයෙන් ඉන්නකොට ඔහුට අවශ්‍ය නම් මේ ලස්සන මල් ටික පරිවෙන ආකාරය තව දවස් කීපකින් පරිවෙන ආකාරය දකින්නත් පුළුවන්. ඒ වගේම පටිකුල අපටිකුල සංඥේ ඕනම පිලිකුල් දෙයක වයසට ගිහිලා දුරු වර්ණ වෙලා ලෙඩ වෙලා එක්තැන්වල වැටිලින කෙනෙක් දැකලා අනේ ඒක නගේ තරුණ කාලේ කොච්චර ලස්සනටින් නැද්ද කියලා එයාට ඕනනම් ඒක නොපිළිගුණ හැටියට මෙනෙහි කරන්න පුළුවන්. ඒ වගේම අපටිකූල පටිකූල කියන නැත්නම් නොපිළිගුණ සහ පිළිගුණ දෙකම මිශ්‍රව තියෙන දෙයක් ඔහුට ඕනනම් පිළිගුණ හැටියට මෙනෙහි කරන්න පුළුවන්. ඒක නොපිළිගුණ හැටියට මෙනෙහි කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ඒ පිළිකුල් බව සහ නොපිළිකුල් බව දෙකම දුරු කළ ඔහුට කැමති නම් මේ යථාර්ථය තුළ හිත පිහිටුවාගෙන බාහිර දේ නිරෝධයත් බලලා අභ්‍යන්තර නිරෝධයත් බලලා උපේක්ෂාවෙන් ඉන්නත් පුළුවන්. මෙන්න මේ උපේක්ෂාව තමයි සංඛාර උපේක්ෂා ඥානයේ විදිහට ගැඹුරින් විස්තර වෙන්නේ. සංස්කාරයන්ගේ හට ගැනීම නිරෝධය දකින කෙනා ආයි බාහිර කිසිදු ලෝකයක් ඌට පැනවෙන්නේ නැහැ. අභ්‍යන්තර මනස පැත්තේ තුහනිතතාවය දැකලා චිත්ත චෛතසික වලත් හේතුම් පටිච්ච සම්භෝතං හේතු මංගා නිරුජ්ජති කියන විදියට තත්ත තත විපස්සති ඒ තැනම හෝ විපස්සනා කරනවා. මෙන්න මේක මේ දර්ශනය මේ භාවිතේ හෝ විජීවිතේ ඉහෙළම පුහුණුව ඉහෙළම ප්‍රැක්ටිස් එක බඩපත් කරගන්න. ඒ විතරක් නෙවෙයි, මේ බලන මොහොත තුළ හෝ විශේෂණම ගැඹුරට ගියාන පස්සේ සම්පූර්ණයෙන්ම අනිත්‍යය බලමින් හරියට පහනේ උපමාව සඳහන් කරනවා. හරියට පහනක තෙල් ටිකයි ඒ පහනේ තිරයයි නිසා දැල්ල හට ගන්නවා වගේ, මේ තුන නිසා දැල්ලක් කියන එකක් නිර්මාණය වෙනවා වගේ, ඇසත් රූපයත් චක්කු විඥානයත් නිසා නැත්නම් ස්පර්ශය නිසා මේ වේදනාව හට ගන්න ආකාරයත් ස්පර්ශ නිරෝධයෙන් වේදනාව නිරෝධ වෙන ආකාරයක් දකිනවා. සාමාන්‍ය ලෝකයා සතුට විඳින්නේ මේ ස්පර්ශය අන්තයට ගිහිල්ලා වේදනාව ඇති දෙයක් හැටියට සතුට විඳින්දී සතුට වෙලා ඒක නැති වෙනකොට දුක් විඳින ලෝකයේහි මේ තැනැත්තා ස්පර්ශය හට ගැනීමක් දැකලා ඒ හටගත්තු දෙය ස්ථිර දෙයක් නෙවෙයි, ඒ ස්පර්ශය ඒ වේදනාව ස්පර්ශය නිසා හටගෙන ස්පර්ශ නිරෝධයෙන් නිරෝධ වෙන දෙයක් බව දැක්කට පස්සේ ඔහුට මෙන්න මේ අවබෝධය තුළින් ඔහු තමගේ හදවතේ ප්‍රීතිය හට ගන්නවා. ඒ හට ගන්න ප්‍රීතිය ඒ සතුට කිසිදු භෞතික සාධකයක් මත හෝ වැඩි දෙයක් තබා තමන්ගේ අභ්‍යන්තර චිත්තසෛසික මතවත් යැපීච්ච සතුටක් නෙවෙයි, මෙන්න මේ අවබෝධය තුළින් ප්‍රඥාව තුළින් ලබන සතුටක්. ඒක මේක තමයි ප්‍රඥාව මූලික වෙලා පඤ්ඤා පාසාද මාරුයිය අසෝකෝ සෝකිනීම් පයන් ප්‍රඥාව නැමැති මහා ප්‍රාසාදයේ මතට නැගලා ප්‍රාසාදයේ පාමුල ඉන්න ස්පර්ශ සමුදෙන් ඉන්න ලෝකයා මේ දුක් විඳින ආකාරය හෝ උපේක්ෂා සාගතව මැදහස් සිටින් අනුකම්පාවෙන් ඒ දෙස බලන ඒකත් යථාර්ථවාදීව අනිත්‍ය මෙනෙහි කිරීමෙන් දකින්න. මෙන්න මේක හැපිනොතනේ බුදුදහමේ සාමාන්‍ය ලෞකික සැපය සාමාන්‍ය භෞතික සැපය ආමිස සැපේ ඉඳන් ක්‍රමානුකූලව ඥානසුවේ ඔස්සේ මේ විදර්ශනා ප්‍රඥාව දක්වා යන සුවය බුදුදහමෙන් විස්තර කරන ආකාරය. මෙන්න මෙතනින් ලබන සතුට තමන්ගේ ධර්මයේ තුලින් භාවිතය තුලින් ඇති කරගන්න සතුට. ඒ සතුට අත්තදීපාදික විහෙන තත් සරණා න අඤ්ඤ සරණා ධම්මදීපාදික විහෙත ධම්ම සරණා න අඤ්ඤ සරණා කියලා සඳහන් කළා. මේක තමන්ගේ අවබෝධය මත ධර්මයේ මත ඇති කරගන්න සුවයක් සතුටක්. මේ සුවේ තමන් විසින් පාලනය කරගන්න සුවයක් බවට පත් වෙනවා. ඒක කොච්චර දිනුවද කිව්වොතොත් ඔට ඕනම බාහිර පිළිකුල් දෙයක් පිළිකුල් නැති සුබ දෙයක් ඉදිරියට මෙහෙ කරන්න පුළුවන්. බාහිර ඕනම සුබ දෙයක් පිළිකුල් හැටියට මෙහෙ කරන්න පුළුවන්. සම්පූර්ණම තමන් දානවා තමන්ගේ පර්සෙප්ෂන් එක අනුව මේ ලෝකයන්නේ. සැප හෝ දුක කියන එක බාහිර දෙයක් මත නෙවෙයි තියෙන පින්නතුනි. දැන් කුඩාම කාලේ බලන්න අපි චූටිම කාලේ අපි මල පහ කරගෙන අපි එකෙන් සෙල්ලම් කරන්නේ නේ. අපිට කැතදේ කාලේ අම්මල තාත්තලනේ විරිත්තලා එපා කරවල අපි මේව කරේ නේද? නැත්නම් අපි තාම සෙල්ලම් කරන්නේ නැත්තේ කනේ. එතකොට බලන්නේ දුක පිළිකුල කියන එක බාහිර නම් එන්නේ පොඩි කාලෙත් එන්න ඕනනේ. පින්නතුනේ මේ සම්පූර්ණ පර්සෙප්ෂන් එකයි වෙනස් කරන්න තියෙන්නේ. මේ සංඥා වෙනස් වෙච්ච ගමන්ම අපිට බාහිර ලෝක වෙනස් කරන්න දෙන්නේ. බාහිර සමාජ සම්මත විදියට අපි සම්මුති සත්‍යයට ගරු කරමින් ඉන්නවා. ඒක වෙනම කතාවක්. නමුත් මේ ආධ්‍යාත්මික ලෝකයේ තුල බාහිර ලෝකයක් වෙනස් කරන්න වෙන්නේ. අපි වෙනස් කරන්නේ අපේ අභ්‍යන්තර අපි ලෝකේ දකින විදිය. ඒ දකින විදිය වෙනස් කරන්නේ ප්‍රඥාවත් එක්ක. ඒ ප්‍රඥාවෙන් ඉන්නකොට අනේ සියලුම සෝබන චෛසික සද්ධා විරියාදී සියලුම සෝබන චෛසික ඒත් එක්ක සමාන්තරව ගමන් කරමින් අපේ සතුට ඉහළම තලයකට පත් කරන්නට අපට උපකාරය සලසනවා. ඉතින් අප මේ සම්බුද්ධ ශාසනයෙන් ලබන ඉහළම වරප්‍රසාදය පින්තුනි ඔබ මේ ලබන අවස්ථාව. ඔබ හුඟක් සතුටට පත් වෙන්න. ඔබට මේ ලැබෙන්නේ සද්ධර්මයේ ඉහළම අවස්ථාව කියලා. එනිසා මේ අහන ධර්ම කරුණු නැවත නැවතත් අහන්නට අවස්ථාව ලැබුණොත් අහලා ඔබ වෙනස් ස්වාමින් වහන්සේ කෙනෙක්ගෙන් හරි අහලා දැනගෙන තව තවත් මේ ඔබේ අවබෝධය දිනු කරගන්න උත්සාහ කරන්න. අපට ඉතුරු වෙලා තියෙන ජීවිතයේහි උපරිම කාලය මේ දුර්ලභව ලබාගත්තු මනුස්සාත්ම භාවය අති දුර්ලභව ලැබපු සම්බුද්ධෝත්පාද කාලය මොහොතක්වත් අපතේ නොවන විදියට උපරිම ලෙස භාවිත කරන්න ප්‍රයෝජනට ගන්න. ඉතින් ඔබේ දරුවන් සමග මේ පින්වත් දරුවන් සමග එකට ඉඳිමින් ඔබට මේ ධර්මය අහන ලැබීම ඔබ හුඟක් වාසනාවන්තයි. දරුවන්ට නොතේරුණත් මේ රටේ ඉනෝ පිනු දින සමහර අය සිංහලෙන් බණ කියද්දී සිංහල නොතේරෙන ඇවිල්ලා වාඩිවෙලා ඉන්නවා. S2 පියාගෙන. යයි විශ්වාස කරන මේ බණ අහද්දී මේ පිරිසක් මැද ඉඳිදී Tamante spiritual energy එක එනවා කියලා අන්නේ energy එක ගන්න මේ පිරිස මැද වාඩිවෙලා S2 පියාගෙන ඉන්නවා. ඉතින් අපේ දරුවෙක් එක්කන් ඇවිල්ලා නිදි කරවල තිබ්බත් කමක් නැහැ පින්නතුනි. ඒකත් දරුවට ආශිර්වාදයක්. ඒ නිසා ඔබ හුඟක් පින්වන්තයි, ඔබ හුඟක් වාසනාවන්තයි. ඔබේ දරුවන් හැටි හැම අවස්ථාවකදීම පන්සලට එක්කන් එන්න. නිකන් එන්න අකමැති නම් කියාක් හරි දීලා හරි එක්කන් එන්න. සෙල්ලම් බඩුවක් දීලා හරි එක්කන් එන්න. ඒකත් ඒ දරුවන්ට කරන උපකාරයක්. ඉතින් ඒක ආශිර්වාදයක්. ඒ නිසා ඔබ මේ දහමෙන් උපරිම ප්‍රයෝජන ගන්න උත්සාහ කරන අපි මේ පිනතුන් හැම දිනාටම ආශිර්වාද කරනවා. ඔබේ පින්වන්තකම තව තවත් වැඩි කරගන්න මේක පොඩ්ඩක්වත් පල්ලෙහාට දාන්න එපා. බාහිර පුද්ගලයන්ගේ මත ඔබේ සතුට තීරණය කරන්න එපා. අනිත් අය පිරුණා කියලා අපි පිරෙන්න අවශ්‍ය නැහැ. අපි බොහොම අමාරුවෙන් ලබාගත්තු ජීවිතයක් මේක. බුද්ධෝත්පාද කාලයක්. ඒකට අපි උපරිම වටිනාකම අගින් අපි ලබා දෙන්නට ඕන. එහෙම කරන්ට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අද මේ පින්කමේ දායකත්වයෙන් දරණ චිත්‍රා ඒකනායක නෝනා මහත්මිය ඇතුළු ඔබ නමින් මිය ගිය යම් තාක් ඥාතීන් වෙත්නම් ඒ සියලු ඥාතීහුද මේ පින දැක සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපේ මිය ගිය ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කරමු ගාථාව කියලා. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ සියලු කුසල දහම් සම්මිය දෘෂ්ටික දෙවියනොත් අනුමෝදන්ව මේ හැම දිනමත් දෙවියන් විසින් ආරක්ෂා කර දෙනු ලබත්වා. විශේෂයෙන් මේ කුඩා දූ පුතුන් හැම දිනාටම හොඳට ඉගෙන කියාගෙන ලෝකයට වැඩ ඇති, ධර්මයට වැඩ ඇති සත්පුරුෂ දරුවන් වීමට දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා කියන ප්‍රතුමෙන් අපේ දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගාම පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්දි පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්දි පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදා. රැස් කරගත් නියුතුම් කුසලයේ හේතුවෙන් පිනතුන් හැම දිනාටම මෙලොවසෙන් නිදුක් නිරෝගී සම්පත්තියේ චිර ජීවනයේ සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු.